මාසිකව සිදු කෙරෙන සීල භාන වැඩසටහනෙහි අද විශේෂ භාවනා වැඩසටහනක් විදියට අද දින කටයුතු සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පින්නතුන් බොහෝ දුර බැහැරිඳලා තමන්ගේ දෛනික කටයුතු පතට තියලා මේ වැඩසටහන සහභාගි වන්නේ බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කැපවීමෙන්. ඉතින් මේ වැඩසටහනේ නිසිපල නෙලා ගන්න නම් අද දවසේ පුරාම තමන් ඉතාම සිහියෙන් නොනින් කාලය ගත කරන්නට ඕන. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවකින් උපරිම ප්‍රයෝජන ගන්නට අපි අපේ හිත හොඳට රැක ගන්නට ඕන. ඒ වගේම අපේ කය වචනය සංවර කරගන්නටත් ඕන. ඊතර විශේෂයෙන්ම වචනය සංවර කරගන්නට ඕන. භාවනාවෙන් නිසිපල මෙලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ හිතේකම් කරගන්න ලැබෙන්නේ වචනය සංවර වෙච්ච පමණක. වචනය සංවර වෙන්නේ තමන්ගේ සිතිවිලි සංකල්පනා යහපත් වෙච්ච පමණක. සම්මා සංකල්ප. සම්මා සංකල්ප යහපත් වන්නේ සම්මා දිට්ඨිය ඇති වෙච්ච පමණක. සම්මා දිට්ඨිය ලැබෙන්නේ ධර්ම ශ්‍රවණය කළ පමණක. ධර්ම ශ්‍රවණය කළා නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් ඒ ධර්මෙ මෙනෙහි කළ පමණක තමන්ගේ සම්මා දිට්ඨිය දිනු වෙලා සම්මා සංකල්ප වර්ධනය වෙලා වචනේ සංවර වෙලා තමන්ට මේ ධර්මය තුළ උපරිම ප්‍රයෝජන ගන්න අවස්ථාව ලැබෙනවා. පින්නතුනි අපි මේ හැම දිනෙකම ළඟල තියෙන්නේ ඉතාම දුර්ලභ වටිනා අවස්ථාවක්. කල්පාන්තර ගානක් අපි මේ සසරාපු ගමනේහි අපේ සසර කලාව මහා පුණ්‍ය ධර්මයන් ආනිසංස ඒ විතරක් නෙවෙයි ප්‍රාර්ථනාවන්හි ආනිසංස තමයි අද මේ අපි ලබලා තියෙන්නේ. ගෞතම සම්බුද්ධ ශාසනයක් ලැබලා උතුම් සම්බුද්ධෝත්පාද කාලයක් ලැබුණු මේ අවස්ථාවේ සද්ධා සම්පත්තිය ලැබලා තියෙනවා අපි. ශ්‍රද්ධාව විතරක් නෙවෙයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ධර්මයේ ප්‍රගුණ කරන අවස්ථාව ලැබිලා තියෙනවා. විවේකය ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රද්ධාව තිබුණත් ඕනකම තිබුණත් මේ සඳහා විවේකයක් නැහැ බොහෝ දෙනාට. ඉතින් ඔබ එය විවේකයක් නේ ලබලා තියෙනවා. ඉතින් මේ සියලුම කරුණු ලැබපු අවස්ථාවේ අපේ ජීවිතෙන් ලබා දෙන උපරිම වටිනාකම උපරිම ගෞරවය තමයි අපේ හිත දියුණු කරලීම. හිත කෙලෙසුන්ගෙන් මුදවා ගැනීම. ඒ වගේම හිතේ කුසල චේතනා දියුණු කර ගැනීම. මෙන්න මේ අවස්ථාව තමයි අපේ ජීවිතයට අපි ලබා දෙන ලොකුම වටිනාකම. ඉතින් අපේ හිත හොඳට දියුණු කරගත්තොත් ඒකේ සතුට සැනසීම තමන්ට ලැබෙනවා. තමන්ගේ ළඟම ඥාතීන්ට එහි ආනිසංස ලැබෙනවා. ඒ තරක් නෙමෙයි සමන් ඇසුරු කරන අනිත්‍යයටත් ඒක ආශිර්වාදයක් වෙනවා. අනිත් කාරණය අපේ මේ ජීවිතය විතරක් නෙවෙයි අපිට සතර ජීවිතවලදී අප්‍රමාණ ජීවිතවල අපට ආම්මල සාස්තල වෙලා උදව් උපකාර කළ බොහෝ දෙනෙක් මේ විශ්වයේ නොයෙක් කැන්වල නොයෙක් ආත්ම භාවල ඉන්නවා. ඉතින් ඒ අයටත් අපි ලබා දෙන ලොකුම වටිනාකම ඒ අයත් තින් බලාපොරොත්තු වෙන තැන්වල ඉන්නවනම් උසස් ස්ථානවල ඉන්නවනම් අපි දිහා බලන සතුට වෙනවා. අපේ අතීත ගත ආම්මල සාස්තල ඒ හැම දෙනාම අපි දිහා බලාගෙන ඉන්නේ. මේ ආත්මයම තාත්‍රි තනක් කියලා හිතන්න එපා. නැත්නම් අපිට ලොකු අගතියක් තියෙනවා. ඒ හැම දෙනාටම උදව් කරන්න ඒ අයට වටිනාකමක් ලබා දෙන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට ඊටාම ලස්සනට දේශනා කළා කොහොමද අපේ ජීවිතවලට මේ උපරිම වටිනාකම ලබා දෙන්නේ කියලා. බොහෝ දෙනෙක් ජීවිතවලට වටිනාකම ලබා දෙන්නේ කියලා කරන්නේ මොනවද? හොඳට ඉගෙන කියා ගන්නවා, රැකී රක්ෂා කළා, භෞතික දේවල් රැස් කිරීම තමයි ලෝකේ කරන්නේ. ඇතැමිට තමන්ගේ රූපය ලස්සනට තියාගෙන ලොකු මහන්සියක් දරනවා. නමුත් මේ කරන හැම දෙයක්ම පින්නතුනේ දිනෙන් දින අපිට පාලනය කරන්න බැරි මට්ටමට යනවා. වැඩි දෙයක් තිය අපේ ශරීරයවත් අපි කැමති විදිහට පාලනය කරන්න අපට පුළුවන් කමක් නැහැ. වයසට යනකොට, දුර්වල වෙනකොට, ලෙඩ වෙනකොට අපිට ශරීරය පාලනය කරන්න බැරි මට්ටමට යනවා. ඉතින් අන්න එවැනි ලෝකෙක බුදුහාමුදුර අපට දේශනා කළ අපට පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. එතන අපේ හිත. අපේ හිත නිතරම අපි පාලනය කරවත්ින් ඒ හිතේ නිරෝගී භාවය අපේ කයටත් බලපානවා. ඒ විතරක් නෙවෙයි ශාරීරික කොයිතරම් දුර්වල වුණත් ඒ ශාරීරික වේදනා ශරීරයට ඇතිවන දුක් ආදිය දුරු කරගන්නට ඒ මානසික දියුණුව අපට හේතුවක් වෙනවා. ඉතින් මනස හොඳට ලස්සනට තියාගත්තොත් හිත ලස්සනට නිරෝගීව තියාගත්තොත් අපේ ශරීරයට කොයිතරම් වේදනාවක් කොයිතරම් දුර්වල වුණත් කොයිතරම් වයසට ගියත් අපිට ඒක මනසට දැනෙන්නේ නැහැ. ඉතින් අන්නේ දියුණුව ලබා ගන්නටයි බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වුවේ. සම්මාදිට්ඨිය ලැබුව පමණට පින්නතුනේ අපට ලෝකෙ ගැන ටිකෙන් ටික අවබෝධය ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මාදිට්ඨි පුරේජවන් කියලා. සම්මාදිට්ඨිය තමයි මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉස්සරහින් යන්නේ. බුදුසේස් සම්මාදිට්ඨිය right understanding goes forward. If we want to develop our right understanding of Sammaditti, we have to listen to what the Buddha taught and we should develop wise consideration, wise reflection, yoniso manasikara. These two things are very important to develop right understanding of Sammaditti. When we have Sammaditti, automatically, little by little, we go forward on the path of liberation. According to Buddhism, Sammaditti or right understanding can be divided into two. One of them is understanding the karmic law, Kamma Sakata Sammaditti. The other one is of Sammaditti is that understanding the Four Noble Truths, Chatu Satya Sammaditti. If we have the first understanding of Sammaditti according to the knowledge of karmic law, we develop three meritorious deeds as much as we can. Dana, Sila and Bhavana. Dana means generosity, Sila means virtue and Bhavana means meditation. These four things are very important in the mundane level, in the primary level. That is very important. Little by little we go forward with these three meritorious deeds. Finally, we develop five skillfulness, wholesomeness, kusala, with understanding of the right view, right vision. Pinnatuni, මෙන්න මේ ගමන් මගේදී අපි භාවනාවෙන් ඉදිරියට යනවා කියලා කියන්නේ ටිකෙන් ටික අපේ හිත දියුණු වීම. හිත දියුණු වෙනවා කියලා කියන්නේ හිත පිරිසිදු වීම කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ හිත අපිරිසිදු වෙන ප්‍රධාන කෙලෙසුන් ගැන. අපේ හිතේ නොයෙක් විදිහේ කෙලෙස් පහළ වෙනවා. ඒ කෙලෙස් සංඛ්‍යාව ධර්මයේ දක්වලා තියෙනවා කෙලෙස් 1500ක් කියලා. මේ තරම් විශාල අකුසල චේතනා සංඛ්‍යාවක් අපේ හිතේ විටින් විට පහළ වෙනවා. මේ සියල්ලක්ම ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ඒ තමයි ලෝභ, ద్వේස, මෝහ කියලා කියන්නේ. එතකොට බුදුදහමේ සියලුම ඉගැන්වීම් ලෞකික සමාධියට ඉඳලා කරන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල පටන් ලෝකෝත්තර සමාධිය පිළිබඳ අවබෝධයෙන් සිදු කරන ත්‍රිවිධ කුසල ධර්ම දක්වා යන මේ ගමනෙහි සම්පූර්ණ ගමන් මගේ අපට පෙන්වන මාර්ගය තමයි මෙන්න මේ ලෝභ, ద్వේස, මෝහ අඩු කිරීම. ලෝභය, ద్వේසය, මෝහය අඩු කරපු තරමට අපේ හිතේ කෙලස අඩු වෙච්ච තරමට හිතේ ශෝකය, දුක දුර වෙනවා. දුක දුර වෙච්ච පමණට හිතේ සතුට, ආධ්‍යාත්මික සුවය වැඩි වෙනවා. හිත පිරිසිදු වෙච්ච පමණට බාහිර ලෝකය මත අප යැපෙන ගතිය අඩු වෙනවා. පිටස්තර ලෝකෙ විතරක් නෙවෙයි, අභ්‍යන්තර තමන්ගේ හිත මතවත් තමන් නොයේපි සම්පූර්ණයෙන්ම ප්‍රඥාව මත ජීවත් කරවන්නට, ප්‍රඥාවෙහි අභිෂේක කරවන්නට බුදුරජාණන් වහන්සේ අපට මඟ පෙන්වනවා. මෙන්න මේ ගමන් මාර්ගයේදී පින්නතුනේ බුදුහාමුදුරුවෝ සුවිශේෂී කාරණයක් දේශනා කරනවා, පුඤ්ඤාවිසන්ද කියලා. පුඤ්ඤාවිසන්ද කියන්නේ පුණ්‍ය ගංගා කියන එක. meritorious streams කියන එක. stream of merit කියන එක. මෙන්න මේක ඉතාම වැදගත්. අපි එදිනදා සාමාන්‍ය දාන ආදී පින්දහම් කළා කුසල් සිද්ධ කරගන්නවා. අන්න ඒ පින්කම් අතරෙහි බුදුහාමුදුරුවෝ විශේෂ පින්කම් ටිකක් අපට දේශනා කළා. ලෞකික මට්ටමේහි ඉහළම තලයට අපේ කුසලයේ දිනු කර ගන්නවන් ක්‍රම. ඒක තමයි පුඤ්ඤාලි සඳ සූත්‍රයේදී දේශනා කරනවා කාරණා 8ක් පිළිබඳව. සාමාන්‍ය ලෝකයේ සම්මුති සත්‍ය තුල ඉඳලා පින්කම් කරන දේවල් අතුරින් ඉහළටම අපේ පින දිනු කර ගන්න පුළුවන් ස්ථාන 8ක් ගැන. ඒ මොනවද? ඒ තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. බුදුහාමුදුරු සරණ යාම, ධර්මයේ සරණ යාම, සංඝරත්නයේ සරණ යාම. ඒ වගේම පානාතිපාතා පටිවිරතෝ හෝති, ප්‍රාණඝාතෙන් වැළකීම. අදින්නාදාන පටිවිරතෝ හෝති, සොරකමින් වැළකීම. කාමසුමිච්ඡාචාරා පටිවිරතෝ හෝති, කනවරදා හැසිරීමෙන් වැළකීම. මුසාවාදා පටිවිරතෝ හෝති, බොරු කීමෙන් වැළකීම. සුරාමේරය මජ්ජසමාදට්ඨාන පටිවිරතෝ හෝති, රහමෙර පානෙන් වැළකීම. බුදුදම් සංඝ කියන තෙරුවන් සරණ යාමත්, පංචශීල රැකීමත් කියන මේ කරුණු අට පිළිතුරේ හිතන්නේ බා සරල දේවල් කියලා. බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් කරපු පරීක්ෂණයක රිසර්ච් එකක ප්‍රතිඵල විදියට බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තා මේ ලෝකේ ජීවත්වන සත්‍යයන් හැටියට යම් කිසි කෙනෙකුට හොඳම තැනක උපදින්නට පුළුවන් විදිහේ ඊළම ලෞකික කුසලය මොකක්ද කියලා. යම් කිසි කෙනෙක් හදවතින්ම තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා නම්, ඒ වගේම පංචශීල හොඳට ආරක්ෂා කරනවා නම්, මෙන්න මේක තමයි යම් කිසි කෙනෙකුට මේ සම්මුති සත්‍ය තුළ, ලෞකික සත්‍ය තුළ තියෙන ඉහළම කුසලය කියන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ සිල්වත් බවත් එක්ක යම් කිසි කෙනෙක් බුදුදහමේ තියෙන සම 40 කර්මස්ථාන අතුරින් එක භාවනාවක් හරි දිනු කරලා සමතය, හිත එකඟ බව දිනු කරන්න පුළුවන් නම් ඒක ඉහළම කුසලයක්. When Buddha preached his sermons, Buddha especially explained that 8 meritorious streams in the mundane level. Going to the Buddha for refuge, going to the Dhamma for refuge, going to the Sangha for refuge, and practicing 5 bridges. These are the meritorious streams. When we have these qualities, actually our mind is very high in merit. That is why Buddha emphasizes the importance of practicing these 3 things. On the other side, actually these are the meditation techniques. Even though we think that offering something to Buddha is a tradition or custom, actually at the moment we practice a meditation technique. Recalling of the Buddha, contemplating of the Buddha, Buddha Anusati. And also when we contemplate on the qualities of the Dhamma, what the Buddha taught, that is also one of the meditation techniques, Dhammanupassana. And contemplating on the qualities of the Sangha, Sanghanusati, that is also one of the meditation techniques. And also there is another meditation technique in Buddhism, that Silanusati. Silanusati. Practicing five breaths, we can include it in Silanusati. Actually, when we practice these qualities, we can see the results in this immediate life itself. We should have special qualities that we should confident in what the Buddha taught. What is that? When we practice this path, we can see the results in this immediate life. That is why Buddhism says, sandhittiko akaliko, visible results immediately effective. Pinnatuni, අපට මේ ධර්ම මාර්ගය අධ්‍ය තියෙන ඕන ප්‍රධානතම ගුණයක් තමයි මේ ධර්මය රකිනකොට තමන්ට මේ ජීවිත කාලය තුළදීම මෙහි ආනිසංස දකින්නට පුළුවන් කියන විශ්වාසය අපට තියෙනට ඕන. ඇත්තම කියනවා දින අපේ ජීවිතේ හොබාල් දේවල් පිළිබඳව විශ්වාසයෙන් තමයි වැඩ කරන්නේ නේ. ඕබලන් රැකියාවල් කරනකොට ඉගෙන ගන්නකොට කොයිතරම් අසනීපුණත් කොයිතරම් සීතල වුණත් රස්නේ වුණත් උදේ පාන්දරම අවදි වෙනවා නේද? පාසල යන්න, යුනිවර්සිටි යන්න, රැකියාවට යන්න. ඇයි එහෙම ඔබ කරන්නේ? ඔබ දන්න වේදේ කිරීමෙන් ඔබට ප්‍රතිඵලයක් තියෙයි කියලා. ඉගෙන ගන්නකොටින් ඔබට උපාධියක් ගන්න පුළුවන්. රැකියාවක් කරොත්ින් මාසයාමෘතිමට පඩියක් ගන්න පුළුවන් කියන විශ්වාසය ඔබට තියෙනව නේද? බලන්න අපි පාසල ගිහපු කාලේ ජීවිත කාලේ එක මාසයක් එක දිගට ඉස්කෝලේ යන්න බැරි වුණා නම් අපිට මොකද වෙන්නේ? අද ඔබ මෙතන නැහැ නේ. එක මාසෙ එක අවුරුද්දක් ඔබ ඉස්කෝලේ නොගිය නම් ඔබේ ජීවිතේ මේ දින සාර්ථකත්වය මොනවාක්වත් නැහැ. එතකොට බලන්න හැමදාම අපි කැප වෙලා අඛණ්ඩව ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි ඔබ මේ අද සාර්ථකත්වයට පස්සේ ඉන්නවා නම් ඉන්නවා කියලා කියන්නේ. එහෙනම් පින්නතුනි ධර්මයේ ළඟදී කොහොම වෙන්න ඕනද අපි? ධර්මයේ ළඟදී සතිය දවස් 5 විතරක් නෙවෙයි. ඉස්කෝලේ යන නම් සතිය දවස් 5යි නේද? එතැන් විට අගෝස්තු මාස දෙසැම්බර් මාස නිවාඩුත් හම්බ වෙනවා. නමුත් පින්නතුනි මේ ධර්ම මාර්ගය දිහම නෙවෙයි. ඊටත් වඩා අපි කැප වෙලා මේක කරන්නට ඕන. අපේ හුස්මට සාභාවික සිදුවන ආස්වාස ප්‍රස්වාස දෙකට අපි සතිමත් බව එකතු කරලා සතර ඉරියව තුළදීම මේ ධහමත් දෙක අපි ඉන්නට ඕන. එහෙම හිතිය පමණට පින්නතුනි තමට මේකේ ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. ආනිසංස පේනවා. සතුට දිනු වෙනවා. තමන් එක එකට ඉන්න අයට මේ ධර්මයේ ආශිර්වාදය ලැබෙනවා. මහා ලොකු ගැඹුරු ධර්ම ඕන්නෑ පින්නතුනි. අඩුගානේ සිල්වත් බව ඇති කරගෙන මෛත්‍රිය සාගතව හිටියොත් ඔබත් එක්ක ඉන්න ඇත් එක්ක. දැන් අපි දනව පහගේ දවස්වල අපේ පියතුමෙක් මිය ගියානේ අවුරුදු 100ක් ජීවත් වෙලා ධර්මසේන මහත්තයා කියලා. එතුම අවුරුදු පරිපූර්ණ අවුරුදු 100ක් ජීවත් වුණා. අන්තිම මොහොත වෙනකම් මේ ඇසුරු කරපු දරුවෝ ඇතුළු හැම දිනෙක මෙතුමාට උඹා ආදරය කළා. ඇයි වා සිල්වන්ත ජීවිතයක් ගත කළා. ඒ වගේම නිතර අනිත් ඇහිණිය මෛත්‍රී සාගතව හිටියා. කාත්කවත් සමනාපයක් නැහැ. බලන අවුරුදු 100ක් අඛණ්ඩව අනිත් ඇගේ හිත දිනාගෙන සතුටෙන් හිටියා. එතුම අන්තිම කාලයක් දෙක නොපිනේ ගියත් කිසි විටක ජීවිතය පිළිබඳව කලකිරීමක් ඇති වුණේ නැහැ. අනේ මට දැන් එපා වෙලා මං ඉන්නේ කියන හැඟීමක් ජීවිතේ කවදාවත් ඇති වුණේ නැහැ. මෙන්න මේක තමයි පින්නතුනේ ධර්මයක් එක්ක එකට ජීවත් වෙන ජීවිතයක තියෙන ලක්ෂණය. ඔබටත් එහෙම තමයි. ඔබ ධර්මයට සමීප වෙන ඔබට ඒ ධර්ම ඥානසංස ලැබෙනවා. ඒ වගේම ඔබත් එක්ක එකට ළඟ ඉන්න අයට ඒක දැනෙනවා. ඒ විතරක් නෙවෙයි අදෘශ්‍යමාන ශක්තියෙන් ඔබ වටා ඒක රාශි වෙනවා මේ දැහැන බව නිසා. ඉතින් පින්නතුනි මේ ධර්ම ගැඹුරට ගිහිල්ලා ඒ ධර්ම ඉහළම තැන් ස්පර්ශ කරනකොට අපිට මීටත් ධානසංස දැක් ගන්න පුළුවන්. නිසා විශේෂයෙන්ම පින්නතුනි ධර්ම ශ්‍රවණය කිරීමෙන් සම්මා දිට්ඨිය ලබනකොට එකාතකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සරල මට්ටමේ කරනවා. ඒව ටික ටික ගැඹුරට ගිහිල්ලා අවසාන වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මේ ත්‍රිලක්ෂණය අවබෝධ කිරීම මට්ටමටම යනවා. එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි ආධ්‍යාත්මික ගමන් මගේ විශේෂන භාවනාවේදී ප්‍රධාන වශයෙන් කර්ම දෙකක් අපේක්ෂා කරනවා. භාවනාව හෝ ආධ්‍යාත්මික දියුණුවේදී බුදුදහමේ ඇතුළත් සියලුම ඉගැන්වීම් කර්ම දෙකක් මත පිලර්ස් දෙකක් මත ගොනු කරන්න පුළුවන්. ඒ මොනවද? ඒ තමයි සතිය සහ සම්පජඤ්ඤය කියලා. All Buddhist doctrines that Buddha explained for 45 years, we can include all of them into two pillars. One of them is mindfulness, the other one is wisdom. Mindfulness and wisdom, or mindfulness and mindful meditation. මොකද මේ කියන්නේ? එක අතකින් සතිමත් භවයේ සිහියෙන් ඉන්නවා, අනිත් පැත්තේ නුවණින් ප්‍රඥාවෙන් ඉන්නවා. මෙන්න මේ දෙකේ ඉන්න එක විතරයි අපිට තියෙන්නේ. මේ දෙකේ ඉන්නකොට පිනු තින අනිත් කෙලස් ටික ඔක්කොම ටිකෙන් ටික දුර වෙලා යනවා, හිත පිරිසිදු වෙනවා. හැබැයි මේක සාර්ථක වෙන්න නම් තමම උපරියම ලෙස පිනතුනේ සිල්වත් බව, ඒ කියන්නේ කය වචනේ සංවරය තුල ඉන්නට ඕන. කායික සංවරය තියෙනට ඕන, වචනේ සංවරය තියෙනවා. මේ දෙකටම ප්‍රධාන වන්නේ වාචික සංවරය. වචනයක් කතා කරන කලින් නැවත නැවත හිතන්න මේක නිවැරදිද කියලා. මේක මම කතා කරන්න ඕනද? මේක මට කතා නොකර හිටියොත් පාඩුවක් වෙනවද කියලා හිතන්න. හිතරෙන හැමදේම කතා කරන්න එපා. ටිකක් වෙලින් ඉඳලා කතා කරන්න. එතකොට හුඟා පිට සමගි වචනීය පාලනයක් වෙනවා. ආධ්‍යාත්මික ගමන් මගේ කෙනෙක් ඉදිරියට යනවාද? කොයිතරම් මානසික සුවයක් කරා කෙනෙක් ළඟා වෙමින් ඉන්නේ කියලා බලන එක සයින් එකක් තමයි. එයා කතා කරන වචන දිහා බලන බුද්ධිමත් නැහැ. නිතරම හිතට එන හැම දෙයක්ම කතා කරනවා නම් ධර්මය දන අනිත්‍යය දන මෙයාගේ මානසික සතුටක් නැහැ කියලා. මෙයාගේ මානසික සංසිඳියාවක් නැහැ. මෙයා මානසික අසහනයෙන් ඉන්න කෙනෙක් කියන එක දන්න. ඒකෙන් කියන්නේ කතා නොකර ඉන්න එපා කියලා නෙමෙයි කියන්නේ. කතා නොකර ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. කතා කරන්න කම්මන්නේ හොඳ දේවල් කොයි තරම් වෙලාවක් කතා කරත් කම්මන්නේ. සමාගයේ සිහිය නුවණ වැඩෙන දේවල් සිහියෙන් ඉඳගෙන කොයි තරම් කතා කරත් කම්මන්නේ. නමුත් ඒ කතා කරන දේ ඔබම බලන්න පුළුවන් නම් රෙකෝඩරයක් දාලා ටික වෙලාව රෙකෝඩ් කරලා ටික ෆයිල් දෙකක් කතා කරගුවා ආයේ තමන් ප්‍රිවෙන්ට් කරලා බලන්න. එහෙනම් ඔබම අහලා බලන්න මේ කතා කරපු දේවල් ටික. එතකොට ඔබට තේරෙයි ඔබ කොයි තරම් වටින කෙනෙක්ද කියලා. ඔබේ වටිනාකම ඔබටම බලන්න පුළුවන්. පින්නතුනි මෙන්න මේක ඉතාම වැදගත් දෙයක්. මේක කියන්නේ අපි බොහෝ වෙලෙ විශාල කාලයක් ධර්ම විනයෙන් කැප කරනවා. කැප කළාට පින්නතුන විශාලට කැනැත්තේ මෙන්න මේ දේවල් අපේ ජීවිත තුළ නිවැරදි කරන ගැනීම නිසා. නිසා විශේෂයෙන් අපි හැම දිනකම කැමති දිනෙන් දින මානසික සතුටටපත් වෙන්න. අන්නේ සතුට යන ගමනේදී පින්නතුනි ප්‍රධාන වශයෙන්ම සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවම අපට අවශ්‍ය වෙනවා. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං අඤ්ඤංච භාවයන් කියලා බුදුහාමර දේශනා කළා. මේ අපේ තියෙන මානසික ගැටලුව निराකරණය කිරීමේ මාවතේ පදනම තමයි සීලය කියන එක. සීලවත් බව virtue is like the foundation. මේක තමයි ආධ්‍යාත්මික ප්‍රාකාරෙහි ප්‍රාසාදෙහි අතිවරම් බවට පත් වෙනවා. ඉතින් ඒ තුළ ඉඳගෙන හැටි තාග දුරට ධර්ම ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය කිරීමත් තමන්ගේ හිත පිරිසිදු වෙන අවස්ථාවක්. විමුක්තායතනයක් කියලා දක්වනවා ධර්ම ශ්‍රවණය. එතෙන් පටන් පින තුනේ ටිකෙන් ටික ගමන් වග ආරම්භ කරනකොට ඒකේ ප්‍රධානතම අවස්ථාවක් තමයි මේ ආධ්‍යාත්ම ගාමන මගේ ඉදිරියට යනකොට මෛත්‍රී භාවනාව කියන කාරණේ. මෛත්‍රී අපි දෛනික ජීවිතයේදී මෛත්‍රී භාවනාව දිනු කිරීම මත තමයි සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය වෙන්නේ. මේක සරල දෙයක් නෙවෙයි වෙනති. අපි එදිනෙදා පුද්ගලයන් ඇසුරු කිරීමේදී ඇතිවන ගැටලු රාශියක් අපට නිරාකරණය කරගන්න පුළුවන් මෛත්‍රී භාවනා වැඩිමත් එක්ක. හුදෙක් වාඩි වෙලා ඇස් දෙක පියාගෙන සීල සත්‍යෝ සුවපත්ත්වා කියන එක විතරක් නෙවෙයි. මෙත්තා සාගත මනෝ කර්මයේ විතරක් නෙවෙයි. මෙත්තා සාගත කාය කර්මයේ තියෙනවා. මෙත්තා සාගත වචී කර්මයක් තියෙනවා. මෛත්‍රී සිටුවේ විතරක් නෙවෙයි. වචන කතා කරනකොටත් මෛත්‍රිය තියෙනට ඕන. තමන් කටයුතු කරනකොටත් මෛත්‍රිය තියෙනට ඕන. මේ තොන් තැනදීම මේක තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි මෛත්‍රිය දිනු කරන කෙනා මෛත්‍රිය නවතින්නේ නැහැ. යා තම පියවරක් ඉදිරියට යනවා. ඒ මොකද්ද? යාගෙන කරුණාවක් තියෙනවා. අනිත් කෙනෙකුට දුකක් වෙච්චලාදී පිහිට වෙන බලාගෙන න්යා ඉන්නේ. ඒකට කියන කරුණාව කියලා. අනිත් කාරණේ මුදිතාව. මුදිතා ගුණය කියන්නේ මොකද්ද? අනෙක් කෙනෙක් දින වෙනකොට සතුට වෙනවා. මේක සමහරට අඩු වෙන්නේ නේද? වෙනත් කෙනෙක් ලස්සන ඇඳුමක් අඳිනකොට, කොණ්ඩේ ලස්සනට තීරලා තියෙනකොට, වෙනත් කෙනෙක්ගේ ළමයා හොඳට විභාගයක් පාස් වෙනකොට, හොඳ කාර් එකක් වාහනයක් ගන්නකොට, ගෙදර ලස්සනට හදනකොට අනෙක් කෙනෙක් සතුට වෙන්න. මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ මේ මුදිතා ගුණය තියෙන කෙනා ඊර්ෂ්‍යාව නැහැ ඒ කෙනාගේ. හරියම කැමති අනෙක් කෙනා දින වෙනකොට දකින්න. අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක් දින වෙනකොට දකින්නකොට හරිය සතුටු වෙන්නේ. අම්මා කවදාවත් දරුවෙක් දිනනකොට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අන්නේ වගේ ගුණයක් පිනුත් නැති වෙනවා වෙනත් කෙනෙක් දින වෙනකොට. ඒ වගේම උපේක්ෂාව. සමහර දේවල් අපිට මේ පුද්ගලයන්ගේ පාලනය කරන්න බැරි තත්ත්වයන් තියෙනවා. එකක් සමහර අයගේ තියෙන විෂම චර්ය. අනිත් පැත්තෙන් සමහර අයගේ කර්ම දෝෂ. සමහර කර්ම බුදුවරේ කොටක වළක්වන්න බැරියව තියෙනවා. අතීත කර්ම වලින් සමහර විසාරිත සමහර විපාක. අන්නේ අවස්ථාවේදී මේ දැනත්තා උපේක්ෂා සාගත වෙනවා. මෙන්න මේ පින තුනේ මෛත්‍රී, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා මේවට කියන්නේ four sublime states කියලා. සතර බ්‍රහ්ම විහර. මනස ලෝකේ ඉඳගෙන බ්‍රහ්මයන්ගේ ජීවත් වෙන ක්‍රමය මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපට. බොහෝ ආගම්වල දිව්‍ය ලෝකේ යෑම, බ්‍රහ්ම ලෝකවල යෑම, විමුක්තියටපත් වීමයි කියලා තියෙන්නේ මරණයෙන් පස්සේ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි ජීවත් වෙන්න කාලෙදිම මේව මානසිකව ස්පර්ශ කරන්න පුළුවන් විදියට අපට මාවත දේශනා කළේ තියෙනවා. එනිසා විනෝදනා පිටිකෙන්ට එක මේ කරුණ අද ඉදිරියට සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. ඔබත් අද දින මේ කරුණ වලින් උපරිම ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන්න. අපේ සවස් යාමේ ටිකක් ප්‍රශ්න වෙන නිසා උදේ අපි ටික වේලාවක් සක්මන් භාවනාව කරමු. මෙතන ඉඳන් අපි බෝධින මහන්සියේ පැත්තට චෛත්‍ය පැත්තට රවමත් ගිහිල්ලා අපි සිහියෙන් නැවත මෙතෙන්ට එමු විනාඩි 10කින් විතර. පුළුවන් ඇත්ත යන්න අනිත් ඇත්ත මෙතනම ඉන්න. Now we are going to practice walking meditation with the awareness of our body. We are walking. And at the moment we can keep our attention around the nose or upper lip. And keeping our attention in this area when we walk that we know I am walking. At the same time if you like you can practice some kind of meditation technique such as loving kindness meditation, contemplating on the Buddha's qualities or four fundamental elements. You know, Patavi, Apo, Tejo, Vayo. When you walk, if you like, you can think my body consists with four fundamental elements. They are Patavi, Earth element, Apo, Water element, and Tejo, Fire element, and Vayo, Air elements. Solidity, liquidity, heat and motion. මේ හතරෙන් තමයි මගේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. මේ සකස් වෙච්ච දේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි. හේතු ඇති කල්ලි ඇති වෙලා මේක විඥානයේ වෙන්වීමත් එක්කම මේක නැවත ඒ කොටස් වලට එකතු වෙන ස්වභාවය යුක්ත දෙයක් කිය. මා මේ පරිහරණය කරන්නේ කියලා අපට මෙනෙහි කරන්න පුළුවන්. සක්මන් භාවනා කරන අතරේදී ඔබ කැමති නම් යම් කෙනෙක් කැමති නම් පියවරක් කියන පාසා බුදුහාඳුරගේ බුදුගුණ සිහි කරන්න පුළුවන්. අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ලැබෙයි. තවත් කෙනෙක් කැමති නම් සක්මන් භාවනා කරන අතරේදී සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා සිහි කරන්න පුළුවන්. තවත් කෙනෙක් කැමති නම් හොඳට මෙතන සිහිය තියාගෙන ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කියලා මරණානුස්සතිය මෙනෙහි කරන්න පුළුවන්. Now we are going to practice walking meditation. At the same time, if you like, you can practice Buddha anusati. Satin is the exalted one, worthy, supremely enlightened, endowed with knowledge and conduct, well gone, nor of the world, incomparable trainer of persons to be tamed, supreme teacher of gods and men, enlightened and exalted. These qualities can be realized if you like, while you practice walking meditation. And also, if you like, you can spread loving kindness to the universe, thinking thus, may all beings be well, happy and peaceful. And also, if you like, you can recollect on death, maranānusati. Life is uncertain, death is certain. Life is uncertain, death is certain. You can practice these meditation techniques as you are interested in. යම්කිසි කෙනෙක් වැඩිපුර කැමති බුද්ධ ඥානසතියට නම් සක්මන් භාවනා කරන අතරේදී බුද්ධ ඥානසතිය කරන්න. ඔබ කැමති මෛත්‍රියට නම් මෛත්‍රී භාවනා යතරේ කරන්න සිහින්. ඔබ කැමති මරණානුසතියට නම් ඒකේ වෙලාවට කරන්න. ඒ වගේම ඔබ කැමති ධාතු මනසිකාරයට නම් මේ ශරීරය සකස් වෙලා තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරෙන් කියලා ඒක මෙනෙහි කරමින් හොඳට යම්කිසි දුරක තමන්ගේ නෙත් දෙක තියාගෙන ඔබ භාවනා පුහුණු කරන්න. ඉතින් අපි දැන් ටික වේලාවක් සක්මන් භාවනා කරන්න පුරුදු වෙන්නේ පින තුන් නැතිකලා ඒ සඳහා සෝදානම් වෙන්න. Now we are going to practice walking meditation. We are going around the Bodhi tree and pagoda. At the same time you can practice mindfulness and also as you are interested in you can practice samatha meditation technique such as loving kindness meditation. හොඳයි පින්තුනි, අපි දැන් ටික වේලාවක් සක්මන් භාවනා කරපු වෙලාව. ඉතින් අවුවේ ටිකක් යන්න වුණා නේද? අමාරුද? අවුවේ ගියාම පින්තුනි කල්පනා කරලා බලන්න, ওই උදේ අවුවේ පොඩි වෙලාවක දවසේම ඔබ වෙනුවෙන් පාරවල් වල වැඩ කරන්නයි ඉන්නවා. ගොවිවිම් වල, ෆාම් වල ඔබ වෙනුවෙන් වැඩ කරන්නයි දවස පුරාම. ඔබට මේ පහසුකම් ටික දෙන්න, කෑම බීම ටික දෙන්න, පාරවල් ටික හදන්න මුළු දවස පුරාම අවුවේ ඉන්න බොහෝ දෙනෙක් ඉන්නවා. ඒක අපට දැනෙන්න ඕන පොඩි වෙලාවක් හරි. අපි මෛත්‍රී වඩනවා කියන්නේ මේ වගේ සීතල කාමරවල ඉඳගෙන බාන වඩන විතරක් නෙවෙයි. අපට ඒ භාවනාව තුළින් ඒවත් දැනෙන්නට ඕන. ඒ වැඩ කරන බොහෝ දෙනෙක් ධර්මය දන්නේ නැහැ නෙවෙයි. බුදුදහම කියන වචනවත් දන්නේ නැති අය තමයි ඒ අවකාශයක ඉඳගෙන, ඇතැම් විට සීතල ඉඳගෙන ඔබට මේ පහසුකම් ටික දෙන්න, ආහාර පාන දෙන්න වැඩ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඊටත් වඩා කරුණාවෙන් කටයුතු කරපු උත්තමයෙක්. ඊට කල්ප ගානකට කලින් ඉඳලා ප්‍රස්තන්තර ජාතකය බලන්න, උන්වහන්සේට හිටිය ආදරණීය දරුවන් සම්බුද්ධත්වයේ සඳහා දන් දුන්නා. දරුවන්ට තියෙන ආදරේ නැති හිඳ නෙවෙයි. ඒ තමන්ගේ දරුවෝ දෙන්න වගේ ලෝකේ හැම දරුවන් දිහාම බැලුවා. බලල තමයි ඒ දරුවන් දන් දුන්නේ. ඇතැම්මිට අත්‍රාජයක් වෙලා ඉඳිද්දී තමන්ගේ දළ දෙක දන් දුන්නා. මනුස්සයෙක් කියතන් කරගෙන ඇවිල්ලා දළ දෙක කපා ගන්න හදනකොට තනි කෙනාට කියත දෙපැත්ත අදින්න බෑ. මේ බෝසත් ඇතා මේක පැත්තකින් කියත ඇල්ලුවා හොඬ වලින්. අල්ලලේ මනුස්සයට දළේ කපන්න උදව් කළා කියත දෙපැත්තෙන් අදින්න. එහෙම පරිත්‍යාගයන් කරලා ලෝකෙට අනාවරණය කරපු දහමක ප්‍රතිඵල ලබන අවස්ථාව අපි. ඉතින් අපි කරන කැපවීම ගැන ඔබ හිතන්න පොඩ්ඩක් කල්පනා කරලා. ඔබට මෙතෙන්ට ආපු ගමන්ම බිම වාඩි වෙන්න පුළුවන් නම් බිම වාඩි වෙන්න. එනකොටම පුටුවක් බලාගෙන වෙන්න එපා. අමාරුම වුණොත් විතරක් පුටුවේ වාඩි වෙන්න. දැන් මටත් මේ හේතු වෙන එකක් තියෙනවා. මම අමාරුම වුණොත් තමයි හේතු වෙන්නේ, නැත්නම් එහෙම හේතු වෙන්නම නැහැ. ඒ කියන්නේ ඒ අපි අපහසුයෙන් හිටිය පමණට, ඒ අපි අවම පහසුකම් ඇතුව හිටිය පමණට අපිට මේ ධර්මාර්ගෙ ඉදිරියට යන්න එක හේතුවක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ දහම අපට දෙන්න කැපවීම කරපු අයට අපි කරන කෘතඥතාවයකුත් වෙනවා. ඉතින් ඒ කැපවීම අපිට කරන්න බැරි නම් මේ වගේ ලෝකෝත්තර දාමකින් ඉහළ ප්‍රතිඵල ලබා ගන්න අමාරුයි අපිට. ඉතින් අපි අනාගතයේ හුඟා දුර්වල වෙන්න පුළුවන්, ඇඟට ඇඟට වැටෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. ඉතින් මේ මොහොතේ අපට කරන්න පුළුවන් උපරිම කැපවීම අපේ ධර්ම වෙනුවෙන් කරන්න ඕන. ධම්මෝහවය රැකගත්තේ ධම්මචාරින් කියන්නේ ඒක අපි ධහම රැක්කොත් එන් ධර්මයේ විසින් අපි ආරක්ෂා කරනවා. අපි ආරක්ෂා කරනවා කියන්නේ අපේ හිත රැකදෙනවා. හිතට එන්න තියෙන ලෝභ දේශ වලින් අපිව මුදවලා අපේ හිත ආරක්ෂා කරලා අපට දුක් පීඩාවක් නොවන විදියට අපිව රැකගන්නේ මේ ධර්මයේ. ඉතින් වෙනතුනේ මේ ධහම රකින්න වෙලාව තමයි අපි කල්ප ගානක් කරපෝ හිතන්නේ මේ ආත්ම භාවය ගැන කියාගෙන රස්සාවක් කළා මේ රටට ආපේගේ ප්‍රතිවල විතරේ කියලා. ඔබේ අන්තිස් වෙලාවක සමති දර්ශනා භාවනා වඩනවා නම් ඒ වඩන වෙලාව තමයි ඔබ කල්ප ගානක් කරපෝ උස්සාහයේ මහන්සිය ප්‍රතිඵල නෙලා ගන්න අවස්ථාව. ඔබට හිතෙන පුළුවන් ඔබේ දූ දරුවන් ඉගෙන කියා ගන්න අවස්ථාව, ඒගොල්ලන් රැකියා ලබා ගන්න අවස්ථාව, ඒගොල්ලන් විවාහ කළ දෙන අවස්ථාව, ජීවිතේ ප්‍රයෝජන ගන්න අවස්ථාව කියලානේ. ඒව නෙවෙයි පින්නතනි. ඔබ අනාදිමත් කාලයක කරපෝ කැපවීමක, උත්සාහයක, පරිත්‍යාගයක ප්‍රතිඵල ලබන වෙලාව තමයි මේ සම්බුද්ධ ශාසනය තුළ සමත විදර්ශනාවල යෙදෙන අවස්ථාව. මේ අවස්ථාව තමයි ඔබේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන අවස්ථාව. අන්නේම දහම රකින්න අවස්ථාව තමයි ඔබ මෙලොවට ජනිත කරපු අම්මල සාස්ත්‍රයට, ඔබ ඉගෙනගත්තු පාසල විශ්වවිද්‍යාලයට, ඔබ උපන් මාතෘ භූමියට ඔබ කරන ලොකුම ගෞරවය කෘතඥතාවයත් ඒකමයි. යම් සිරියක අපට මේ වගේ දහම රැකලා උපරිම ලෙස අපේ සතිය සහ සම්ප්‍රඥය නැත්නම් සිහිය සහ නුවණ නැත්නම් සමති දර්ශනා දෙකෙන් උපරිම ලෙස අපි ඉන්නට යම් කිසි වෙලාවක දක්ෂ නම් ඒ වෙලාව තමයි පිනතෙන් ජීවිතය අපි සතුටින් ඉන්න වෙලාව. ඒ වෙලාව තමයි අපි දුකෙන් නිදහස් වෙලා ඉන්න වෙලාව. ඒ වෙලාවේ අපි ඇතෙන් රූපයක් දැක්කට ඒ කිසිම රූපයක් දැස අපේ හිතේ කම්පාවක් ඇති වෙන්නේ නැහැ. රාගයක් දැසක් ඇති වෙන්නේ නැහැ. අපේ රූපය ඇති වෙන අවස්ථාවේදී අපි දන්නව මොකක්ද ඒකට වෙන්නේ කියලා. කනට ශබ්දයක් ඇහෙන අවස්ථාවේ අපි දන්නව දැන් ජීවිතේට මොකක්ද වෙන්නේ කියලා. ඒ පෙරපසුන වී හටගන්නේ අධ්‍යක්ීම රූප ශබ්දාදිය පෙරපසුන වී හේතුඵල ධම මත හටගෙන එතනම නිරුද්ධ වන ආකාරය අපි දකිනවා. ඒ දැකීමත් සමගම අපි කිසිම රූපයක කිසිම පුද්ගලයෙක් තුළ කිසිම මානසිකත්වයක් තුළ අපි පිහිටන්නේ නැහැ. අන්නේ අවස්ථාව කිංසුකෝක්ම සූත්‍රයේ දක්වනවා. අර දූත යෝලක් විසින් ගේට්ටුවෙන් දොරටුවෙන් ඇතුළු වෙලා පාරද්දිගේ ගිහිල්ලා සතර මහන් දේන්න නගර හිමියාට පණිවිඩයක් දීලා නැවත ගිය මගින්ම එන කතාවක් ගැන සඳහන් වෙනවා. ඒ කියන්නේ අපේ සිහිය හොඳට තියාගෙන නොනින් ඉන්න අවස්ථාවේදී ඇසට රූපයක් දැක්කනම් කනට ශබ්දයක් ඇහුණනම් ඒ ලැබිච්ච අත්දැකීම සමති දර්ශනා තුළ ඉඳගෙන අපේ විඥානයේ නැමැති නගර හිමියාට පණිවිඩය දීලා එතනින්ම ඒ ආපු පාරම නැත්නම් ආරස්සංග මාර්ගයේ තුළම අපි පිහිටලා ඉන්නවා. ඇසෙන් දැකපු රූපය කනෙන් අහන්නට යන්නේ නැහැ. කනෙන් අහපු ශබ්දයම නැවත අතින් ස්පර්ශ කරන්න යන්නේ නැහැ. අතින් ස්පර්ශ කරපු රූපයම දිවට රස විඳින්න අපි යන්නේ නැහැ. අපි ඒ අත්දැකීම් වල වෙනස දන්නවා. අපි හිතන්නේ ඇහැට දකින රූපය කනට අහන්නත් පුළුවන්. ඒ අහන රූපය ඉඹින්නත් පුළුවන්. ඒ ඉඹින රූපය දිවෙන් රස විඳින්නත් පුළුවන්. ඒ රස විඳින රූපය ඇඟට ස්පර්ශ කරන්නත් පුළුවන්. මේ වගේ කියලා අපි හිතාගෙන ඉන්නේ නේද? නමුත් වෙනතන එහෙම නෙවෙයි තාත්තේ. ඔබ බලන්න වතුර බේසමක් තියලා ඒ වතුර බේසමේ ඔබේ මූණ බලනකොට ඔබට මූණ පේනවනේ. ඒ පේන මොහොන ඒ ඡායාව ඔබට පුළුවන් අල්ලන්න තින්. ඒ වතුර බේසමේ පේන රූපය ඔබට දිව ගන්න පුළුවන්ද? දිව ගෑවත් රූපේ නෙවෙයි දිව ගෑවෙන්නේ වතුර ටික ගෑවෙන්නේ. ඒ වතුර බේසමේ පේන රූපය ඔබට පුළුවන්ද කයින් ස්පර්ශ කරන්න? අතින් අල්ලන්න බෑ. ඇලුවත් වතුර ටික හැම රූපය අල්ලන්න බෑ. අන්නේ වගේ පේන තුනේ ඒ ඇසෙන් දකින රූපය අනිත් ඉන්ද්‍රයන් වලින් ගන්න බෑ වගේ තමයි. කනෙන් අහන මේ ශබ්දය මේ ශබ්දය අනිත් ආයතනකින් ගන්න බෑ. ඒ ආයතනේ එතනම නිරුද්ධ වෙලා ඊට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා වේදනා දෙක තමයි මනසින් අරමුණක් හැටියට අරගෙන ඒක හඳුනාගන්නේ. ඒතකොට මෙන්න මේ අවබෝධයට යම් කිසි අවස්ථාවකත් වුණොත් ඉන්නතුනි අපි මේ මොහොතම දුකෙන් ඉඳහස් වෙන. මෙන්න මේ අවබෝධය තමයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට කල්ප ගානක් තිස්සේ කරපු රිසර්ච් එක ප්‍රතිඵල විදියට අපට අනාවරණය කළ දෙන දෙයක්. අනිත් ඕනම දෙයක් ඔබට අහලා දැනගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා. එක එක විශ්වවිද්‍යාලවල එක එක විද්වතුන්ගේ දේශන අහනකොට එක එක කතා අහනකොට ඔබට ඕන තරම් මනෝවිද්‍යාව ගැන, භෞතික විද්‍යාව ගැන, භූගෝල විද්‍යාව ගැන, කොස්මොලොජි ගැන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන ඔබට දැනගන්න පුළුවන්. ඒ හැමදේම වර්ණනායගේ ලක්ෂණය තමයි අය කියන්නේ. ඒ පේන ඇසෙන දේ කලින් තිබුණා. ඒ කලින් තිබිච්ච දේ ඔබට දැක ගන්න පුළුවන්. ඔබ දැක ගන්න විදියට මනිත්‍යයට දැක ගන්න පුළුවන්. ඒ අත්දැකීම ලබා ගත්තට පස්සේ තේගෙ ඉතුරු වෙනවා කියන්නේ. ඒක තමයි ලෝකේ හැම දෙයක්ම විස්තර කරන සත්‍ය විද්‍යාව. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා තියෙන මේ සම්මුති සත්‍ය තුන දේශනා කරනදී. නමුත් ඊට වඩා ගැඹුරු සත්‍යයන් බුදුහාමර දේශනා කරනවා. මේ පරමාර්ථ සත්‍යය. පරමාර්ථ සත්‍යයේ ලක්ෂණය තමයි ඒක පරිසම්පාදයේ මත හේතුඵල ධම් සිද්ධාන්තය මත ක්‍රියාත්මක වන පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන නිරුද්ධන අත්දැකීම. ඒ අත්දැකීම අපි තේරුම් ගත්තොත් වෙනදී අපි සම්පූර්ණ දුකෙන් නිදහස් වෙනවා. අද අපි ඔබේ හිතේ යම් කිසි අරමුණක් එනකොටම ඔබට අරමුණ විතරක් නෙවෙයි රූපෙකුත් එක්කගෙන එන්නේ නේද? ඔබේ දරුවා ගැන, තාත්තා ගැන, අම්මා ගැන, ආච්චි සීය ගැන, වාහනය ගැන ඒ වචනේ කියවෙනකොටම ඔබට රූපයක් නිර්මාණය වෙනවනේ හිතේ. වෙනතුනි ඒ රූපයක් නිර්මාණය වෙනවා කියන්නේ මොකද්ද? ඔබ දුක ස්පර්ශ කරමින් ඉන්නේ. ඒකෙන් අතීත අත්දැකීම විතරක්ම නෙවෙයි ඇත්තෙම ඒක සිහි කරනකොටම අපට අපි අතීතය තුල හිත බැස ගන්නවා විද්‍යාවෙන්. සිහි කිරීම නෙවෙයි වරද. අපේ මියගිය තාත්තා මතක් කරගන්න පුළුවන් අපට. හැබැයි මතක් කරන මොහොතේම අපි දැනගත්තොත් මේක මේ මොහොතේ චිත්තචෛතසික එකතුවක්ක දැන් මේ හඳුනාගන්නේ කියලා Tamanta තාත්තා වමව හඳුනා ගන්න පුළුවන්. නමුත් ඒ අතීතය තුල බැස ගන්න නැහැ හිත. අතීතයේ වෙච්ච ඕනම සිදුවීමක් සිහි කරන්න පුළුවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ආතන් වහන්සේලාත් උන්වහන්සේලා පුබේ නිවාසාංශ ඥානයෙන් කල්ප ගණන් අතීතයේ සිහි කරනවා. සිහි කිරීම නෙවෙයි වරද. ඒ සිහි කරන එක අවිද්‍යා සාගතෝ සිහි කිරීම. අන්න ඒ අවිද්‍යාවෙන් සිහි කිරීමේ මුදවන්නටයි මේ විද්‍යාව පහළ කරගන්නටයි සමථ විදර්ශනා දෙක බුදුහාඳුර අපට දේශනා කළ වදානේ. ඉතින් පින්තුණිය මගේ ටිකෙන් ටික අපි ඉදිරියට යන්නට ඕන. ඒ ගිය පමණට අපි දුකෙන් නිදහස් වෙනවා. ඒ ගිය පමණට පිනතුනේ ඒ උත්සාහය ප්‍රතිඵල විදියට ඔබේ ලෞකික කුසලයක් උපරිම කාලෙට දින වෙනවා. අතීත කර්ම විදියට එන්න තියෙන අකුසල විපාක තියනවා නම් ඒවා හුඟා දුර්වල කරනවා ඔබේ. සමහර ඒවා දුර්වල කරන්න බැරි ඒවා විපාක විදින්න ඒවා තියෙනවා. ඒ ටිකට විදර්ශනාවෙන් මුහුණ දෙන්න පුළුවන් විදියට තමන්ගේ පර්සනලිටිය හදනවා. ආධ්‍යාත්මික ශක්තිය හදනවා. උපරිම ටික ලෞකික කුසලය තුළින් සමතයතුලින් යටපත් කරනවා බැරි ටිකට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට ජරා ව්‍යාධි මරණ වලට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට ප්‍රිය විප්‍රයෝගයන්ට මුහුණ දෙන්න පුළුවන් විදියට ආධ්‍යාත්මිකව අපි පරමාර්ථ සත්‍ය පිළිබඳ අවබෝධය ලබා දීලා අපේ මනසෙන් ශක්තිමත් කරගන්න. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේගේ ඥාති සමූහයක්ම ඝාතනයට ලක් වුණා. කොසකයි සමාගයේ හිටපු පුතෙකු විසින් ඝාතනය කළා. පිරුඩ කුමාරයා බුදුහාමරතුම තවත් උත්සාහ කළා ඒකෙන් වළක්වන්න බැරි වුණා. බුදුහාම තේරුම් ගත්තේ ඥාතීන් සාමූහික අතීතයේ කරපු කර්මයක් විපාක දෙන්න තියෙන අවස්ථාවක්. ඒක බුදුරේ කොටස් වළක්වන්න බැරි වුණා. බුදුහාමරතුම පාරක් උත්සාහ කළා. උත්සාහ කළේ ප්‍රථමයේ ලෝකයන්ගේ අපවාදයක් එන්න පුළුවන් මෙච්චර බුදුහාමරත් ඉඳලායි වැළක්වෙන්නේ නැත්තේ කියලා. නමුත් උන්වහන්සේ අවසානයේ පෙන්වුම් කළා ඒක වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා. ඉතින් මුළු ශාක්‍ය වංශයක් ගහතනට ලක්ුණා. ඔබ දන්නවා පටාචාරා කිසාගෝතම වැනි අය පටාචාරාට එක දින මරණ හයක් සිද්ධ වුණා. කිසාගෝතමට හිටියේ එකම දරුවා මේදිය. පින්නතුනේ. ඒ ඇතුළේ තියෙන සංවේග දුර කරගත්තේ මේ සද්ධර්මයේ තුරට ඇවිල්ලා. ඉතින් එක දින Tamanට ළඟම හිටිය ඥාතීන් 6ම නැති වෙච්ච අවස්ථාවේ ඒ ඇතිවෙච්ච දුක මේ ධර්මය තුළින් දුරු කරගන්න පුළුවන් නම් පිනතුනි. අපට අද තියෙන දුක් ටික නැති කරගන්න බෑ කියලා ඔබ හිතනවද? ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. අපි ලැබවීම නිසා හෝ ඇඟේපති අමාරුව නිසා හෝ දරුවන්ගේ අතේ කරපන් නිසා හරි අම්මා තාත්තගේ වියෝවයක් හරි රැකියාවෙන් පල්ලෙහාට වැටුණා හෝ රැකියාව නැති වුණා හෝ විස්රාම ගියා හෝ ඒ කුමන හෝ දෙයකින් ඇති වෙන මානසික දුක් පීඩා පිනතුනි මේ ධර්මය තුළින් අපට දුරු කරගන්න පුළුවන්. එවැනි ධර්මයක් තමයි බුදුහාමුදුරෝ සාරාංශක කල්පලක්ෂික පරිත්‍යාගයෙන් අපට අනාවරණය කළ දීලා ඒ ධර්මයට අපට ඉතිරි කළ දීලා උන්වහන්සේ පිරන් පවදාලේ. අතීතේ පටන් වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා වසර 2600ක් රැගෙන ආවේ මේ උතුම් ධර්ම අපි වෙනුවෙන්. ඉතින් වර්තමානයේ පින්නතුනි අපේ ජීවිතවලට ලබා දෙන්න පුළුවන් ලොකුම වටිනාකම තමයි මේ ධර්මයේ තුලින් අපි සැනසෙන්නට ඕන. ඒ ධර්මයේ උපරිම ලෙස තමන්ගේ ජීවිතයට භාවිත කරන්නට ඕන. ඒ රකින ධම් තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට පුළුවන් තරම් මේ වරප්‍රසාදේ ලබා දෙන්නට ඕන. ඇයි ඒකට හේතුව? ඒ අපේ ළඟම ඉන්න ඥාතීන් දරුවන්ගේ කොයිතරම් අකුසල කර්ම දැන් ළඟා වෙලාද කියලා අපි දන්නේ නැහැ. ඇතැමිට මේ ආත්ම භාවයේ දරුවම් අසරණ බොහොම අහිංසක දරුවන් වෙන්න පුළුවන්. නමුත් අතීතයේ කොයිතරම් කර්ම කළා දැන් මේ විපාක විඳින කොයිතරම් ළඟා වෙලාද කියලා අපි දන්නේ නැහැ. නිසා දරුවන්ට ආදරේ නම් දරුවෝ කොහොම හරි මේ ධහමට මිනමුදල් දීලා හරි දරුවෝ ධහමට යොමු කරන්නට ඕන. ඇතැමිට දරුවන්ට මොන විදිය අනතුරු මාරක බාධක ලෙඩ දුක් ජීවිත අනතුරු තියෙද කියලා අපි දන්නේ නැහැ. දහම උපරිම ලෙස රැක්වෙමින් පින්නතුනි. මේ බොහෝ දේවල් වලින් අපට වළක්ව ගන්න පුළුවන්. හැබැයි අන්තිම සත්‍වරේ දින කරන්න බෑ. වේරාන්ත වෙනීම පින්නතුනි ඒ සඳහා යොමු කරන්නට ඕන අපේ ධර්මයේ තුලින්. ඉතින් මේක අනිත් පැත්තට කරන්නේ යහපතක්. තමන්ගේ දරුවන්ට විතරක් නෙවෙයි පින්නතුනි. මේ ලෝකෙම ඉන්නේ අතීතයේ අපේම දරුවෝ වෙලි හිටියය. අපේම අම්මල තාත්තලා සහෝදර සහෝදරයන් වෙලා අපට උදව් උපකාර කරපු අය තමයි මේ ලෝකේ හැමතැනම ඉන්නේ. අන්නේ නැසයි හැම දෙනා කෙරෙහිම මේ ධහම ලබා දෙන්නට අපි කටයුතු කරන්න ඕන. පින්නතුනි ඊළඟට අපිට බලාපොරොත්තු වෙන්නේ සමත භාවනාවලදී සමත විදර්ශනා කියලා බුදුදහමේ භාවනා ක්‍රම දෙකක් තියෙනවා. concentration meditation and insight meditation. There are two main meditation techniques in Buddhism. One of them is concentration or samadhi bhavana. There are 40 meditation techniques that Buddha has explained to practice to concentrate our mind at the present moment. Dasa kasina, dasa asubha, dasa anusvati, satara brahma viharana, satara arupa dhyana, ආහාරේ පටිකෝල මනසිකාරය ධාතු මනසිකාරය කියලා කමඨහන් භාවනා ක්‍රම 40ක් meditation technique there are 40 meditation techniques we can see in Buddhism. පින්නතුනි මෙන්න මේ භාවනා ක්‍රම අතරින් ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම හතරක් බුදුදහම නිතර අවධාරණය කරනවා. ඒවට කියන්නේ චතුරාර්ය භාවනා කියලා. There are 4 protective meditation techniques. They are Buddhanusati, the contemplation of Buddha, Metta Bhavana, loving kindness meditation, Asubha Bhavana, the contemplation of the impurity of body parts, and Marana Anusati, recollection of death, death recollection, contemplating on death. These 4 meditation techniques are highly appreciated in Buddhism. Before we start other main meditation techniques such as breathing meditation, මේවට කියන්නේ ආරක්ෂකයන් හතර දෙනෙක් වගේ කියලා. බුද්ධානුස්සතිය වඩනකොට අපිව ශ්‍රද්ධාව තුළ පිහිටවනවා. මෛත්‍රී භාවනා වඩනකොට අපේ හිතට ද්වේෂයෙන් එන පීඩාවෙන් අපිව මුදවනවා. ව්‍යාපාදස්ස පහනාය මෙත්තා භාවනා භාවයේ තබ්බා. ව්‍යාපාදයෙන් හිත ආරක්ෂා කරගන්න එක මෛත්‍රිය වඩන්නට ඕන. අසුභාය භාවයේ තබ්බා රාගක්ඛයය රාගය දුරු කරන්න අසුභ භාවනා වඩන්නට ඕන. අපේ හිතට පීඩා ගෙන දෙන තවත් කෙලසක් තමයි රාගය කියලා කියන්නේ. කුද්ධිලෙන් දැක්කාම රාගසාගතව අරමුණු ගන්නකොට අපිට සුභවාසයෙන් පේනවා. නමුත් පින්නතුනි මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන යථාර්ථය දැක්කහම අපි මේ ශාරීරියේ තියෙන දේවල් එකට ඇදලා තියෙන දේවල් මෙතනින් වෙන් වුණාම ඒව කොච්චරනම් අප්‍රිය සාගද කියලා අපි බලන්න පුළුවන් අපිට. ඔබම බලන ඔබේ නියපොත්ත හුඟක් ලස්සන කරන් ඉන්නවා. ඒ නියපොත්තම බලන්න ඔබේ ඇඟිල්ලෙන් වෙන් වුණොත් ඒ වෙන් වෙච්ච නියපොත්ත ඔබ කෑම කන තිඟානේ කොනක තියපොත් මොකද වෙන්නේ? වෙන කෙනෙකුගේ නියපොත්තක් නේ ඔබේම නියපොත්ත. ඔබේම කෙස්ගස්ටි ඔබ හුඟක් ලස්සනට කියලා හිතාගෙන ඉන්නවා. ඒ ලස්සන කෙස්ගස්සක්ම බලන්න හිසෙන් වෙන් වුණාට පස්සේ ඒක තිඟානේ පැත්තක තියෙනවා. ඔබේම කෙස්ගස්ස. ඔබටවත් කෑම දෙක කන්න හිතෙන්නේ නැහැ නේ. පින්නතුනේ ඒ මේ බාහිරට පේන බොහොම ලස්සන දේවල් ඇතුලේ තියෙන දේවල් කොහොම වෙන්නේ? ඇතුලේ තියෙන දේක් එළියට ආවොත් ආපු ගමම්ම Tamanta මේ පැත්ත බලන්න බැරි වෙනවා. අහක බලා ගන්නවා නේ. පින්නතුනේ තමන්ගේ ශරීරය ගැන මෙහෙමනම් අනිත්‍යගේ ශරීරය ගැන අමුතුන් කියන දෙයක් නැහැ නේද? කොයිතරම් පිළිගුරු සාගත දෙයක්ද අපි මේ පරිශී කරන්නේ. ඉතින් මේක අත්හැරලා දුවන නෙවෙයි මේ කියන්නේ. දුවල බේරෙන්න බෑ මේකෙන්. දුවන වෙන්නේ මේකත් අරගෙනම නේ. පින්නතුනේ මේක මනසින් මේක තේරුම්ගෙන මෙන්න මේ යථාර්ථය තුල අවබෝධය ලබා දීලා රාගය දුරු කරවන්නයි බුදුහාඳුරා පතමේවා මහා කරුණාවෙන් දේශනා කළේ. එනිසා බුදුහාඳුරා අපට සඳහන් කරනවා අසුභ භාවනා වඩන්න රාගය දුරු කරන්න කියලා. මරණානුස්සතිය වඩන්න ප්‍රමාදී බව දුරු කරන්න. මේ ධර්මයේ ප්‍රමාදී බව ඇති වෙලා තියෙනවා නම් ඒක අඩු කරගෙන අප්‍රමාදීව මේ ධර්මයෙන් ප්‍රතිඵල ගන්නට බුදුහාඳුරා අපට දේශනා කරනවා මරණානුස්සතිය වඩන්න කියලා. බොහෝ විට අපට එදිනදා ජීවිත ගත කරනකොට දවසක් ඇතර වටින්නේ නැහැ නේද? දවසක් කොහොම හරි ගත කරගන්නේ අපි බලන්නේ. නමුත් එහෙම ගත කරපුව අපි බලන්නේ පින්නතුනේ අපට මරණාසන්න මොහොත ළඟ වුණාම දවසක් කොච්චර වටිනවද? දවසකින් හරි මරණය කල් දා ගන්න පුළුවන් කිව්වොත් තමන්ගේ ළඟ තියෙන ටික ඔක්කොම හරි දීලා අපි දවසක් ජීවත් වෙන බලන්නේ. නමුත් අපට දැන් ඇතර දවසක් කියන එක වටින්නේ නැහැ. පින්නතුනේ අපිට මෙන්න මේ අප්‍රමාදී බව ඇති වෙන නම් මරණාසන්නිය වඩන්නට ඕන. අපේ මරණය කියන දේ බොහෝ විට අහලා තියෙනවා. අපේ ඥාතීන් මැරිච්චව දැකලා තියෙනවා. නමුත් ඒ කොච්චර අපි හිතලා තිබුණත් ඒක අපේ ජීවිතේට දැනෙච්ච ගැටි අඩුයි. ඒ දැනෙච්ච ගැටි අඩු වෙනම් ඒක හරියට දැනුණා පින්නතුනේ අපි මේකට වඩා ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවා. ධර්මයේ හැසිරෙන එක විතරක් නෙවෙයි ඉගෙන ගන්න කෙනෙක් අප්‍රමාදී වෙගෙන ගන්නවා. රැකී රක්ෂා කරන කෙනෙක් නම් මහන්සියල උපරිම ධනෙ උපයනවා. ධර්මානුකූලව ඒ විතරක් නෙවෙයි ධර්මයේ උපරිම ලෙස හැදිරෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක දවසක් හරි කෙනෙක් ධර්මානුකූලව ජීවත් වෙනවා නම් එයා ඒක දහම ධර්මයේ දැකමින් ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම මුත්තමං යෝ චේවස සතං ජීවේ අපස්සෝ ධම මුත්තමං ඒකහං ජීවිතං සේයෝ පස්සතෝ ධම මුත්තමං ධර්මයේ නොදෙක ධර්මයේ නොහැතර අරුදු සියයක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වීම උතුම් කියලා දේශනා කළා. මේ හේතුඵල ධම දැකලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සමථ විදර්ශනා භාවනාවේ යම් කිසි කෙනෙක් එක දවසක් ජීවත් වෙනවා නම් සිහියෙන් නොනේ ඒ දවස පින්නතුනේ අවුරුදු 100ක් ජීවත් වෙනවා වගේ කියලා කියනවා. ඒක දවසේදී පුළුවන් පින්නතුනේ කල්පයකට සුගති ගාන වෙන කුසල කරගන්න. හරියටම ධර්මය දන්නවා. අන්න එහෙම ජීවිතයෙන් ප්‍රතිඵල ගත්ත කෙනාට පින්නතුනේ එයාට මරණාසන්න මොහොතාවය කියලා දුක කලබලයක් නැහැ. යයිතාම සාර්ථකයකට මුහුණ දෙනවා. ඇයි ඒ යා යන්නේ මීට වඩා ඉහළ තැනකට යන්නට යත් සියලුම සුදුසුකම් හදාගෙන ඉන්නේ මොහොතේ. යාට ඉක්මනට මැරෙන්න ඕනාවකුත් නැහැ. වැඩිපුර ජීවත් වෙන ආසාවකුත් නැහැ උට. මේක තමයි ධර්මයේ රැකපු වෙනාට තියෙන ලක්ෂණය. ඉතින් මෙන්න මේ කමඨාන හතර පින්නතුනේ. බුද්ධ අනුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණ අනුස්සතිය කියන මේ හතර බුදුදහමේ දැක්වෙන්නේ චතුරාර්යක භාවනා කියලා. For protective meditation technique. ඇයි අපිව ආරක්ෂා කරනවා? අශ්‍රද්ධාවෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ද්වේෂයෙන් ආරක්ෂා කරනවා. රාගයෙන් ආරක්ෂා කරනවා. ප්‍රමාදී බව නැමැති මෙන්න මේ දුර්ගුණ වලින් අපිව ආරක්ෂා කරලා මේ සම්බුද්ධ ශාසනය තුළට අපිව රැගෙන ඇවිල්ලා ධර්මයේ තුළ ඒ වගේම ආධ්‍යාත්මික ශක්තිය තුළ අපිව අභිෂේක කරන්නට මේ කමඨහන් හතර අපට බෙහෙත්ම උපකාරී වෙනවා. තාපේන දින අපි ටික වේලාවක් මේ භාවනා ක්‍රම හතර අපි ටිකෙන් ටික පුහුණු කරමු. Now we are going to practice four protective meditation techniques. They are Buddha Anusati, Metta, Asubha and Marana Sati. Before we start some main meditation techniques such as Kasina, breathing meditation, mindfulness, Buddhism has explained the importance of practicing these four meditation techniques. The more we practice these four meditation techniques, the more we have ability to practice other main meditation techniques, such as breathing meditation, insight meditation, like that. Now, first of all, we are going to practice Buddha Anusati, the contemplation of Buddha's noble qualities. Buddha was born as an human being. He was an ordinary person by birth, but after he attained enlightenment, Buddhahood, he became an extraordinary person, Acharya Manusa. He developed his mind to the maximum level with compassion and wisdom. By reflecting on the qualities of the Buddha, we purify our mind. We develop our mind with positive thoughts. That is why Buddhism says Buddha Anusati is one of the meditation techniques that we can use to purify our mind from negative thoughts, hindrances. Okay. Now we are going to contemplate on the qualities of the Buddha one by one. Especially here, we contemplate on nine qualities of the Buddha according to Itipiso Bhagava Samma Sambuddho. Okay, please get ready for sitting meditation and relax your body, please. දැන් අපි බුද්ධානුස්සති භාවනා වඩන්න යන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ හිත ඉහෙරටම දියුණු කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තුළ අපමණ ගුණ සමුදායක් ඇතුළත් වුණා. ඒ සියලු ගුණ අරණ ආදී ගුණ නමය තුළ ගොනු කරලා කැටි කරලා තියෙනවා. ඉතින් එකින් එක ගුණ අපි සිහිපත් කරමින් අපි දැන් බුද්ධ ඥානසතිය වඩන්නට යන්නේ. ශරීරය හොඳට සැහැල්ලු කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන ශරීරය ඍජුව තබාගෙන ටික වේලාවක් තමයි ශරීරය ඍජුව ගැන හිතන්න. දෙපාකට හිත දක්වා relax your body please. And be aware of your body posture from your legs to head. And keep your attention around the nose to upper lip at the present moment. And keeping our attention around the nose to upper lip at the present moment. Now we are going to contemplate on the qualities of the Supreme Buddha. Now you can imagine the Buddha's image, that the Supreme Buddha is in front of me. I contemplate on his qualities one by one. Such indeed the exalted one, Arahant, worthy, Samma Sambuddho, self-enlightened, Vijayacharana Sampanno, endowed with knowledge and conduct, සුගතෝ වෙලගෝන් ලෝකවිදෝ all of the world. Anuttaro Purishadama Sarati, incomparable trainer of persons to be tamed. Sattaha Deva Manusana, supreme teacher of gods and men. Buddha, enlighten. Bhagava, exalted. බුදුරජාණන් වහන්සේ මගේ අභියස සිටිනවාගේ සේ කල්පනා කොට උන්වහන්සේ තුළ පැවති අරහං ආදී බුදුගුණ මා හදවතින් සිහිපත් කරනවා. සම්බුද්ධත්වයට පත්වුණු විගස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට සිටිනවාසේ සලකා උන්වහන්සේ තුළ පැවති ඒ උතුම් සම්බුදු ගුණ මා එකිනෙක සිහිපත් කරනවා. දුන්දෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සෙල්ෆ් එන්ලයිට්න් විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ endowed with knowledge and virtue sugato sugato sugato සුගතෝ සුගතෝ will gone ලෝකවිදු ලෝකවිදු ලෝකවිදු ලෝකවිදු නෝරම් දවල් අනන්තරෝ පුරිස ධම්මසාරති අනන්තරෝ පුරිස ධම්මසාරති අනන්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති incomparable train of persons to be tamed සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් The supreme creator of gods and men. Bundo Bundo Bundo Bundo Bundo Enlighten. Bhagava Bhagava Bhagava Bhagava Bhagava exalted. අරහං ආදී ඒ උතුම් බුදු ගුණය සමන්විත මේ මෙවත පහළ වුණු ඒ උත්තර මනස රත්නයේත මම හදවතින්ම නමස්කාර කරමි. නමස්කාර වේවා. බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ සිහිපත් කිරීම එකාතකින් කුසලයක් දිනු වීම අනිත් අතින් ශ්‍රද්ධාව දිනු වීමට හේතුවක් අනිත් අතින් ඒකසිත එකඟ කරන භාවනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා. ඉතේනම තමයි හිත සමාධිමත් වුණාට පස්සේ යථාබෝධ ඥානය යථාබෝධය ලැබෙනවා කියලා. ඒක නිකන් ලැබෙන්නේ නැහැ පින්තුනි. ඒක ලැබෙන නම් සම්මාදිටින් ආරම්භ වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපි භාවනාවක් නිතරම පටන් ගන්න. සම්මාදිටින් යුක්ත. සම්මාදිටිය කියලා කියන්නේ අපි මුලින් සඳහන් කරපු විදිහට එකකටින් කර්මය පිළිබඳව තියෙන අවබෝධය අනිත්‍යයෙන් චතුරාර්ය සත්‍ය පරිසම්පාදයේ හේතුඵල ධර්ම පිළිබඳව තියෙන අවබෝධය. අපි ඇයි භාවනා වඩන්නේ? ඇයි අපි මේ කටයුතු කරන්නේ කියන අවබෝධයෙන් තමයි මුලින්ම කරන්නේ. හරියට අපි ගමනක් යනවා නම් ගමන යන කලින් ගමනාන්තය දක්වාම අපි පාර දැනගෙනයි අපි එළියට බහින්නේ. අපි කවදාවත් යනවද මම පාරට ගිහිල්ලා යනකොට drive කරනකොට මට ගමනාන්තය හම්බ වෙයි කියලා? එහෙම යන්නේ නැහැ අපිනේ. කලින්ම අපි හොඳට සිහිපත් කරගෙන යන අවසාන destination එක. ඒක හිතේ තියාගෙන තමයි ඒක හිතින් මවමව තමයි හැම වෙලාවෙම හැම මයිල් එකක්ම අපි යන්නේ. හැම සැතපුමක්ම යන්නේ අර ඉදිරියේදී තමයි ළඟා වෙන්න තියෙන ගමනාන්තයේ සිහිය තියාගෙන. ඒක හිතින් මාමා තමයි යන්නේ. අන්නේ වගේම තමයි පින්වත්නි බුද්ධ ශ්‍රාවකයන් විදියට අපි මොනවා කළා? අපි අම්මට තාත්තට සැලකුවා, දානියක් දුන්නා, සාංගික පින්කමක් කළා, පන්සල සුද්ධ පවිත්‍ර කළා, සීල සමාදන් වුණා, දන්සලක් දුන්නා, ඥාන පූජාවක් පැවැත්තුවා. මේ කුමක් කරක් පින්වත්නි අපි කරන්නේ කුමක් හේතුවද? අවසාන ඉලක්කය අවසාන රිසාල්ටක සිහි කර කර අවසාන රිසාල්ටකේදී මොකද තියෙන ලක්ෂණය? ඒ තමයි මේ ස්කන්ධ පංචකයේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්න උදයබ්බේ ඥානය දකින්න. මෙන්න මේක තමයි අපේ අවසාන පරමාර්ථය. ස්කන්ධ ධාතු ආයතනවල අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කළා, අවිද්‍යාව දුරු කරලා දුකේ නිදහස් වීම අවසාන සිහිනය තියාගෙනයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ විතරක් නෙවෙයි අපිට ලැබෙන හැම වෙලාවකදීම මේක අපි හිතෙන් හිතලා කල්පනා කරලා නුවණ වඩා ගන්නවා අපි. එක සුළු මොහොතක් ලැබුණත් ඒ මොහොත තුන අපි මේක කරනවා. ඒ කරන මොහොත තුල පින්නතින අපි දුකේ නිදහස් වෙන්නේ. අපි ගමනක් යද්දී උනත් අසනිත්‍යයි රූපය අනිත්‍යයි චක්ඛු විඤ්ඤාණ අනිත්‍ය ආදී වශයෙන් බලන දක්ෂණවතින් නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ මේ ස්කන්ධ පංචකය පෙරපසුන වී හටගෙන මෙතනම නිරුද්ධුනා කියලා අපි දකින මොහොතක් හරි ඒ මොහොත තුල පිනතුනේ අපි දුකෙන් නිදහස් වෙන්නේ. මෙන්න මෙතෙන්ට එන්නයි මේ හැමදේම අපි කරන්න පිනතුනේ. මේක තමයි අපේ ජීවිතේ ලබා දෙන ලොකුම වටිනාකම. මේක තමයි අපි සම්බුද්ධ ශාසනයෙන් ගන්න ප්‍රතිඵලය. මේක තමයි උතුම් මානව ජීවිතකින් අපි ලබන උසස්ම ප්‍රතිඵලය. මෙන්න මේ රිසල්ට් එක ගන්න තමයි අපි හැමදේම කරන්නේ. බෙහෙත් පෙත්තක් බිව්වත් බොන්නේ එකට පිනතුන. බෙහෙත් පෙත්ත බීලා නිරෝගී වෙලා තව කාලයක් සෙල්ලම් කරන්න නෙවෙයි. වෙන දෙයකට නෙවෙයි, ඒ නිරෝගී භාවයෙන් මෙන්න මේ දහම තව මොහොතක් හරි වඩන්නටයි මේ නිරෝගී භාවය ලබා ගන්නෙ. මිල මුදල් හරියම්ම කරන්නේ නැත්තේ ඒකට. ඉක්මනට මුදලක් හම්බ කරලා යුතුයකම් කාලේ ඉතුරුට කළා. ඒ වගකීම් ටිකෙන් නිදහස් වෙලා මේ දහම රකින්නට වැඩිපුර කාලයක් ඉතුරු කරගන්නයි ඒ දේත් අපි කරන්නේ. ගියක් ලස්සන හදන්න නැත්තේ ඒක. මට ලොකු ගියක් තියෙනවා කියලා ආඩම්බර වෙන නෙවෙයි. ඒ ගේ තුන ඉඳගෙනම මේ දහම වඩන්න. හොඳ ලස්සන සුවපහසු වාහනයක් ගන්න අනිත් පැට පෙන්වන්න නෙවෙයි. මිනම දාල් තියෙනවා නම් හොඳ වාහන ගන්න. මොකද අපිට මේ මනුස්ස ලෝකේ පිනතුන එක දවසක් වටිනවා. අබුද්ධෝත්පාද කාලයේ කල්පයකට වඩා බුද්ධෝත්පාද කාලයේ එක දවසක් වටිනවා අපට. ඒ දවස තුළ උපරිම පහසුකම් ටික භුක්ති විඳින්න. නිකන් කාලීතුරු ගොල්ල තියලා මැරෙන්නේ පාපරාධ තේරුම් ගන්නෑ. ඒ ඊට පස්සේ අනිත් තැනින් ගන්න ආස්ති කරනවා නැත්නම් රණ්ඩු වෙනවා ඒවට. ඒව හොඳට පරිභෝග කරන්න. පරිභෝග කරන්න වෙන දෙයකට නෙවෙයි මේ ධර්මයේ හැසිරෙන්න. සල්ලි තියනවා නම් පේනවාටින් මන්නම් කියන්නේ හැමදාම එක අලුත් ඇඳුම ගන්න අරගෙන අදින්න කියලා. සල්ලි තියෙනවා නම් නැත්නම් ඒවා. පේනතුනි ඒත් පාඩු නැහැ. ඒ තරම් ලස්සනට අපි මේ මනුස්ස ලෝකේ ඉන්නට ඕන. ඒ ඉන්නේ ආඩම්බර වෙන්නවා වෙන දෙයකට නෙවෙයි. ඒ ඉන්නේ පේනතුනි ලස්සනට පිරිසිදුව ධර්මයේ හැසිරෙන්න. තමන් එකේතර අලුත්ම මල් ගෙනලා තියාගන්න හැමදාම නැචරල් මල්. තමන්ගේ රෙස්ට්රූම් එකේ උනා තේ ලස්සන මල් තියලා තියන්න. ලස්සනට ඉන්න පුළුවන් නම්. ඒ හැම දෙයක්ම කළා පිනතුනේ ඒ මලේ අනිත්‍යතාවය දකින්න. ඒ ලස්සන ගෙදර ඉඳගෙන සක්මන් භාවනා කරන්න, පහන් පත්තු කරන්න. බුදුහාඳුර වෙනුවෙන් පූජා පවත්වන්න. සම 40 කර්මස්ථානම කමඨාන 40ම වඩන්න පුළුවන් නම් දවසට එක විනාඩිය ගන්න හැරි වඩන්න පිනතුනේ. මේ පාස්ක කණ්ඩිකා මේවැය කරන්නේ. එනිසා මේ හැමදේම කළා අපි දහමේ ඉහළම තැනට ළඟා වෙන්නට පුළුවන් විදියට අපි මේ කටයුතු ටික කරන්න ඕනේ. ඒ වගේම පින්නතුනි මේ දහමගේ යද්දී අපිට මේ පිළිය කරදර කම්පටුළු වෙනවා. හිතන්නේ කොහොමද මම මෙච්චර මේ දහමේ හැතෙරනවා මෙච්චර මම තින් කරනවා මට මේ කරදරෙන්නේ කියලා එහෙම දුක් වෙන්න එපා. ඒ දේවල් පින්නතුනි තමන්ට ධර්මයේ ප්‍රැක්ටිස් එකේ රිසල්ට් එක ටෙස්ට් කරන්න තියෙන අවස්ථාව. කවුරු හරි ඔබගේ හිතේ දෙන දෙයක් කියනවා නම් පින්නතුනි ඒ කියන වෙලාව ඔබට ඔබ මෛත්‍රිය හරියට වඩලා තියෙදි කියලා ඔබට ටෙස්ට් කරන බලන් තියෙන වෙලාව. යාසා මිස්තර ගන්න එපා. අපි ඔක්කොම මෛත්‍රිය වඩලා ගිහින් අර ටෙස්ට් කරන්න තියෙන වෙලාවේ මේ එක්ස්පෙරිමන්ට් එක අපි කරගන්නේ නැහැ. තමන්ට බලන්න තියෙන වෙලාව. ධර්මයේ හැසිරෙන වෙලාව පින්නතුනි සලකන්නේ හරියට යුද්ධය සඳහා ආයුධ මෝහත් කිරීම වගේ කියන්නේ. යුද්ධය සඳහා ආයුධ මෝහත් කරන වගේ තමයි ධර්මයේ ඇසීමත් ධර්මයේ හැසිරීමත්. එහෙනම් යුද්ධය කියන්නේ මොකද්ද? යුද්ධය කියන්නේ මොකද්ද? අර ආයුධ වලින් ගන්න යුද්ධය මොකද්ද? කරන යුද්ධය මොකද්ද? ඒ යුද්ධය කියන්නේ පිනතුණි අපි අකමැති රූප හැට පෙනෙන වෙලාව. අපි අකමැති ශබ්ද අපේ කනට එන වෙලාව. අපි අකමැති ගඳ සුවඳ ස්පර්ශ සිතුවිලි අපි ස්පර්ශ කරන වෙලාව තමයි යුද්ධය කියලා කියන්නේ. අපි මොකද කරන්නේ පිනතුණි? හොඳට ආවුද ටික මොහත් කරලා කබණ්ඩිකේ දාලා තියලා තියෙන යතුරු වෙන ලොක් කරනවා. යතුරුත් හංගල තියෙන පොයනේ. ඒකෙන් ප්‍රයෝජන ගන්න. මේ මහන්සියල මහන්සියල ආවුද ටික සෝදානම් කළ ඔහේ තියෙන අපි නිකම් මේ යන. එනිසා පින්නතුනි මේ අපේ රකින පිළිපදින දහමෙන් ප්‍රතිඵල ගන්න වෙලාව තමයි අපි අකමැති දේවල් අනිත්‍ය කරන වෙලාවේදී. අපි අකමැති අරමුණු එන වෙලාවේදී අපි හේකට මොහොන දෙන්න දක්වන දක්ෂතාවය. මුලදී අපිට ඒක ඉතාම ලස්සනට ඉන්ද්‍රිය භාවනා කියන සූත්‍රයේ විස්තර කරලා තිනවා කොහොමද ඒකට ඇක්සස් කරන්නේ කියලා. ඉතාම ඉක්මනින් ඒ සුභාසු බරමුණු දුර වෙලා උපේක්ෂාවේ සිට පිහිටන ආකාරය සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කැමතිනම් අපිට ළඟා වෙන අසුභ බරමුණු සුභ හැටියට වහමිනේ කරන්න පුළුවන්. සුභාරමුණු අසුභ හැටියට මෙහෙණ කරන්න පුළුවන්. සුභාසුභ දෙකම දුරුකල්ලෝ වන්නම් උපේක්ෂා වෙන්නත් පුළුවන්. ඒ මට්ටමට අපේ හිත කන්ට්‍රෝල් කරගෙන ඉන්න. අපිට කවුරුහරි බණේ වෙලාකදී වන්නම් අනේ මගේ මේ ගුණකතනයක් කියනවා කියලා හිතලා ඉන්නත් පුළුවන්. ගුණකතනයක් කියන වෙලාවයි වන්නම් මට මේ දැන් බණින වෙලාවට හිතේ ඉන්නත් පුළුවන්. මේ දෙකම දුරුකල්ලෝ වන්නම් උපේක්ෂා වෙන්නත් පුළුවන්. මේක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන මේ සංදේ කියලා මදහත් ඉන්නත් පුළුවන්. ඒ මට්ටමට පින්නතුනේ හිත පාලනය කරන ස්වභාවයක් ගැන බුදුහාමර විස්තර කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම අපි එතෙන්ට ළඟා වෙන්නේ. සජීවිතේ එන කරදර කම්කටොළු අසුභවාදී හිතන්නට එපා. ඒ හැම දෙයක්ම සුභ පැතර හිතන්න. ලෝකේ නරක මිනිස්සු නෑ පින්නතුනේ. විවිධත්වයක් විතරයි ලෝකේ තියෙන්නේ. There are no difficult persons in the world. Only different persons. වැරදි අය ලෝකේ නැහැ. ඉන්නේ වෙනස් පුද්ගලෙකු දෙක වෙනස් අය ඉන්නේ. මෙන්න මේක තේරෙන පිනතන අපි ධර්ම මාර්ගයෙන් ගැඹුරට යෑමත් එක්ක. ඒක ඒ සඳහා පින්නතුනේ මූලික පදනමක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. මෛත්‍රියෙන් අපේ හිතේ දෙන වා කෙලෙස් වලින් අපිට නිදෙන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි අපේ හිතට අනිත්‍යයේ අඩුපාඩු කම් වලදී ඇතිවන ගැටුම. දැන් මෙතනම වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් රින්සෙට් එකම අපට ඉතින් හිතට ලොකු පීඩනයක් නේ. කෙනෙකුට ඇටමිට අපහසුතාවයටපත් වුණත් වෙන කරදරයක් වුණත් අපට ඒක ලොකු පීඩාවක් වෙනවා. ඇයි එහෙම වෙන්නේ පින්නතුනි? ඒ වෙන හේතුව තමයි අපේ මෛත්‍රිය අඩුවම තමයි. අපි හොඳට මෛත්‍රිය දිනු කළා තියෙනවා නම් අපට අනිත් කෙනෙක් තේන්නේ අපේම දරුවෙක් වගේ. ඒතර අනිත් කෙනෙක්ගේ අලුපාඩුව ගැන අපි තේන්දි ගන්න ගනි අනිත් කෙනෙකුට පිළිහිට වෙන්න බලාගෙන කොයි වෙලෙත් ඉන්නේ. වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවකදී දරුවෙක්ගේ අඩුපාඩුවකදී අම්ම කෙනෙක් කේන්ති ගන්න නැහැ කවදා. අම්මා හරිය දුවට කත් උනානේ කොහොම හරි මේ දරුවාම ආවෙර ගන්න ඕනේ කියලා. බලන්න යම් කිසි කෙනෙක් පින්නතුනේ ලෝකේ ලොකුම වරදක් කළා. එල්ලුම් ගහකට ගියෝ තින්. හොරකමක් හරි ලොකු ත්‍රස්තක්‍රියාවක් හරි කළා. කෙනෙක් එල්ලුම් ගහකට ගියෝ තින්. ලෝකෙම අය මොකද කියන්නේ? ලෝකෙම කියන හොඳම වැඩේ හොඳම දඬුවම දැන හම්බුනේ කියලා නේ. හැබැයි බලන්න ඒ දඬුවමට නියමෙච්ච කෙනාගේ අම්මා හිටියොත් කොහොමද? ඒ අම්මගේ ඉදිරිපිට අර දරුවා එල්ලුම් ගහට නියම වෙලා ජීවිතක්ෂරපත් කරනකොට ඒ අම්මට කොයි වගේ හැඟීමක් දෙන්නේ? අම්මට කියන්නේ මේ එල්ලුම් ගහට මාව යොමු කරන්න ඊට වඩා හොඳයි කියලා නේ. පින්නතිනි මෙන්න මේ ආකල්පයෙන් තමයි මෛත්‍රිය දිනනවාම ලෝකෙට කියන බලන්නේ. එල්ලුම් ගහට නියම නොවුනත් පින්නතිනි එක එල්ලුම් ගහකට නෙවෙයි එකමරණක් කරන කෙනෙක් අඩුම ගන්න එල්ලුම් ගස් 50කටවත් නියම වෙනවා යාමතු අනාගතේ. මතු ආත්ම භාවදී. ධර්මයේ දන්න කෙනා එහෙමයි බලන්නේ. වරදක් කරන කෙනෙකුට ඇතැම්මිට නීතියෙන් බේරුමත් එතන කර්මෙන් බේරීමක් නැහැ. ඒ අනාගතයේ වගේම කර්ම වලට අර සඳහන් වන්නේ ඒ කාංගන එක් කෙළු දෙනකගේ හිස සිඳා ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලබා කියලා. එකෙළුවේගේ හිසක් සිඳලා ඒකේ විපාක විදිහට ඇඟේ ලෝම ගානට හිස් කැපුම් ලැබුවා කියලා. පින්නොතින් මෙන්න මේ වගේ වැරදි කරන අයගෙන ලොකු අනුකම්පාවක් ඇති වෙන ලෝකේ. එහෙම වෙන්න නම් හොඳට මෛත්‍රිය වඩන්නට ඕන. තමන්ගේ දරුවෙක් වගේ අනිත්‍යය බලන්න පුළුවන් විදිය ඇස අපි හදාගන්නට ඕන. මේ මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ ඔහු මෛත්‍රියෙන් නිකන් ඉන්නේ නැහැ, නවතින්නේ නැහැ. ඒ කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. මේ සතර බ්‍රහ්ම විහරණයම තමන්ගේ ජීවිතයේ අංගපසංග වගේ පරිහරණය කරන මට්ටමට එනකන්. සහපිනතන අපි දැන් ටික වේලාවක් මෛත්‍රී භාවනාව වඩමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතාම පැහැදිලිව යන්තම් සන්තම් පදං අභිසමෙච්ච කිසියම් කෙනෙක් යම් ශාන්ත පදයක් කැමති නම් ඒ තැනැත්තා විසින් සම්බේ සත්තා භවං සුඛිතත්තා සීල සත්‍යෝ සුවපත්ත්වා කියලා යා මෛත්‍රී වඩනවා. මේ මෛත්‍රී අඩුවම තමයි පින්නතන අද ලෝකේ බොහෝ තැන්වලට හේතුව ප්‍රශ්න වැඩි හේතුව. අද විශේෂයෙන් කෑම ඉතාම විසාධික කෑම බවට පත් වෙලා තියෙනවා. ශාකාහාර ගත්තත් පළතුරු වෙලවලු මේ වගේ දේවල් ඉතාම විෂසහිත ආහාර ලෙසයි සලකන්න. ඇයි ඒකට හේතුව? ඒවට දාන දේවල් ඒව සිදු වෙන්නේ මනුෂ්‍යයා පිළිමදව අනුකම්පාව කරුණාවක් නැතිින්. ගෙදරට හදාගන්න එළවලු ටික සාමාන්‍ය ඕගනික් විදිහට හදාගන්නවා, අනිත් ඒවාට බෙහෙත් දානවනේ. එහෙමනේ බොහෝ දෙනා කරන්නේ. තමන්ගේ දරුවන්ගේ ටික හොඳට හදාගන්නවා, අනිත් ටික බෙහෙත් දැමන කමන්නේ නැහැ කියලා හිතන්නේ. නමුත් පින්නතුනේ හරියට මෛත්‍රියක් තියෙනවා නම් ලෝකෙම මේ ආහාරට අමිට වඩා වෙනස් වෙනවා. අද ලෝකෙම විෂාදිත ආහාර අනුභව කිරීමේ ප්‍රතිඵල විදියටයි බොහෝ දෙනෙක් ලෙඩ දුක් වලට පත් වෙන්නේ. ආහාරයම අද විෂන් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රධානතම හේතුව පින්නතුනේ මූණ හේතුව බුදුදහමේ මුල් තැනටම ප්‍රතිකාර ගන්නෙ. ඒකට හේතුව මිච්ඡා කම්මන්ත වලට හේතුව මිච්ඡා දිට්ඨිය. කර්මයක් කර්මඵල ගැනත් විශ්වාසයක් නැති නිසායි මේ මට්ටමට අද ලෝකෙ පත්ලා තියෙන්නේ. ඒ සම්මාදිට්ඨිය ඇති වෙච්ච ගමන්ම අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියන මෙන්න මේ මෛත්‍රී සාගත සිතුවිලි අපේ හිතේ ඇති වෙනවා. ඒ තුළින්ම මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ සහිත ජීවිතයක් ගත කරන්න පුදුලා හුරු වෙනවා. එහෙන අපි ටික වේලාවක් එමෙත් සිත වඩමු. තමන්ගේ මේ ආසන්නේ ඉන්න පිරිසේ පටන් මුළු විශ්වය දක්වාම ඉන්න සීල සත්‍යයන් සුවපත්ත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. Now we are going to practice loving kindness meditation. According to Buddhism, one of the main meditation techniques that loving kindness or metta meditation. By practicing loving kindness meditation, in one side we the reduced anger, one of the main reasons of suffering, and also we concentrate our mind with loving kindness, and finally we are going to contemplate on insight meditation too. Please get ready for meditation. Be aware of your body posture and take a deep breath in, hold a second, and breathe out. Now I am going to spread loving kindness to everyone in this universe. May all beings at this temple be well, happy and peaceful. May Viharasthane Sirna Sirmadena Sopatretva. May all beings in this city, Moreno Valley, be well, happy and peaceful. May Nagariya Chitina Siru Madena, Sopatritva. May all beings in this county, Riverside, be well, happy and peaceful. May county sit in a Sirudena, Sopatitva. May all beings in this state, California, be well, happy and peaceful. May Janapade Siddhina Siru Satyo Sopatvetva. may all beings in this country, the U.S., be well, happy and peaceful. මේ රටේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May all beings in this continent, America, be well, happy and peaceful. මේ මාද්වීපයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May all beings in this planet, the earth, be well, happy and peaceful. මේ පෘථිවිය සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May all beings in the solar system be well, happy and peaceful. May සෞර ග්‍රහ මණ්ඩලයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May all beings in this galaxy, the Milky Way, be well, happy and peaceful. May galaxy sit in a silo satyo. සුවපත් වෙත්වා. May all beings in this universe be well, happy and peaceful. මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May all beings in this entire world be well, happy and peaceful. ලෝ ඇති සියලු සත්වයෝ සුවපත් වෙත්වා. May all beings in the world be well, happy, prosperous, healthy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. My mind is filled with loving kindness. I spread loving kindness to everyone in this universe. I am friendly with everyone in this universe. I see the world like my family, like my children. When I meet a person, when I see a person, when I remember a person, I think that person like my only son or daughter. Always I spread loving kindness to the world. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. Every moment, everywhere, every posture, I live with mindfulness and loving kindness. I spread mindful loving kindness to everyone, everywhere. When I sit, when I stand, when I walk, when I lie down, everywhere, every posture, I spread loving kindness to everyone in this universe. My mind is filled with loving kindness every moment. I live in this human world like a Brahma who is in the Brahma realm. Even though I am a human being in the human realm physically, I am like a Brahma mentally in the Brahma realm. I always live with loving kindness, compassion, sympathetic joy and equanimity. This is my lifestyle. I always wish others success. I always spread loving kindness to everyone in this world. My mind is filled with loving kindness always. Dukhin pelena sat dukhin දියෙන් පෙලෙන සත් දිය නැති වෙත්වා සොවෙන් පැවෙන සත් සොම්නස් වෙත්වා මෙතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සත්‍යයන් හැතරෙන ආකාරය දෙස බලන විට මේ මෛත්‍රී අඩුව හොඳටම අපට පේනවා. ඒ දුර්වලතාවය නිසා අපි බොහෝ විට මානසික පීඩාවට පත් වෙනවා. ඒ නිසායි බුදුහාඳුර නිතරම අපට අවධාරණය කළේ මෛත්‍රී භාවනාවෙන් හිත දියුණු කරගන්න කියලා. ඒක දිට්ඨධම්ම සුඛ විහරණයකට හේතුවක්. ඒ තරක් නෙවෙයි ලෞකික මට්ටමේ ඉහළම කුසලයක් විදිහට සලකනවා මෛත්‍රී භාවනාව වැඩිම. ජීවිතේ ලස්සන දකින්න කැමති නම්, හිතේ ලස්සන දකින්න කැමති නම් මෛත්‍රී භාවනාව වඩන්න කියලා අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සතර කමඨහන් අතුරින් ඊළඟ භාවනාව පින්නතුනේ අසුභ භාවනාව. මේක අසුභ කියුවට මේකට කියන්නේ බුදුදහමේ පටිකුල මනසිකාරය කියලා. ජීවිතේ අසුභ පැත්ත බැලීමක් නෙවෙයි, ජීවිතේ යථාර්ථයේ බැලීමක් මේ කියන්නේ. අපේ ශාරීරික කොටස්වල තියෙන යථාර්ථය නොනින් මෙනෙහි කිරීම. ඒ මෙනෙහි කරපු තරමට තමයි අපේ ජීවිතයේ සැබෑකතු තේරිලා මේ අපි අත්හැරලා යන භෞතික ශරීරයට වඩා වටිනා දෙයක් රැස් කර ගන්න ඕන කියන හැඟීමක් අපට ඇති වෙනවා. පින්නතුනේ මේ ශරීරය කියන්නේ අපි තාවකාලිකව පරිහරණය කරන දෙයක්, ඇඳුමක් වගේ. මේක ඇත්තටම ජීවත් වෙන මොහොතේවත් අපට හිතේ නෑ පින්නතුනේ. ජීවත් වෙන මොහොතේ අපි මේක පරිහරණය කරාට ඇත්තටම අපි මේක අපි පරිහරණය කරන උපකරණයක් විතරයි. මේ අරමුණු ගන්න තියෙන උපකරණයක් විතරයි. මේක ඇතුළට මනසට අරමුණු ගන්නට උපකාර කරන දෙයක් විතරයි ඇත්තටම මේ ශරීරය කියලා කියන්නේ. පින්නතුන ශ්‍රී ලංකාවේ දැකලා ඇති ඔළු බක්කො නේද? අර ශරීරේ උඩින් දාගෙන යන ලොකු කට්ටලයක් තියෙන ඇඳුම් කට්ටලයක් වගේ. පින්නතුන ඒකයි මේක ඇතුළ ලොකු වෙනසක් නැහැ. ඒකිනුත් කරන්නේ අර කන් දෙක ළඟට ඇස් දෙක ළඟට හිල් විදලා එතනින් අරමුණු ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. මේ ශරීරෙත් එහෙම තමයි. මේක හරියට උපකරණයක් විතරයි පින්නතුන. මේක ඇතුළේ තමයි මැෂින් එක තියෙන්නේ. ඒකත් පේන දෙයක් නෙවෙයි, මනස. ඒ මනස අරමුණු ගන්නට උපකාර කරන දෙයක් විතරයි මේක. මේක තාවකාලික දෙයක්. පින්නතුන් දැකලා ඇති ඔය ගැරන්ඩි නයි වගේ සත්තු හැව අරිනව කලකදී නේද? ඒ හැව ඇරියට පස්සේ ඒ සතාට කිසිසේත්ම දැනෙන්නේ නැහැ මේක තමන්ගේ හැව කියලා. තමන්ගේ තිබ්බ හැව කියලාවත් දැනෙන්නේ නැහැ. පින්නතුන් අන්නේ අත්හැරියාම තියෙන ස්වභාවයම තමයි දැන් මේ මොහොතේ තියෙන්නේ ඇත්තටම. අපිට මේක ජීවත් වෙන කාලේ පරිහරණය කරන්න වෙනවා, කෑම බීම දිර පෝෂණය කරන්න වෙනවා, ලස්සනට පිරිසිදුව තියාගන්න වෙනවා. ඒක හරි. ඒක බුදුදහමෙන් අගය කළා තියෙනවා. මේ ශරීරයට සලකන්නේ කියලා තියෙනවා. ඒකේ පා කියලා නැහැ. පිරිසිදුවට ලස්සනට අපි තියාගන්නට ඕනේ. මේක නිරෝගීව තියාගන්නට ඕන. නමුත් මේක යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. මේක පිනොත් අපි තමන්ගේ කියලා හිතුවට බලන්න එක මොහොතකදී විඥානය මේ ශරීරයෙන් අයින් වුණොතින් මොකද වෙන්නේ? ඔව්, මරණයටපත් වෙනවා. දැන් අපි බොහොම ආදරේ කියලා gedara තියාගෙන ඉන්නව නේද? gedarin dura giya tenakan koi welawa innada kiyala gedara aya katha karakar innenne ane ikmanata ena apita paluwe kiya kiyanne. Ehema kiya kiya inna ayama pinnotune beri welawa api miya giyothin mokadda wenne? Mokadda karanne? Oh, ikmanata 9911 katha kala yawana ne. Ane paluwe thawat ane amme thawa dutta athinna api gedara kiyala kiyanoda eka kiyanne? කවුරුවත් කියන්නේ නැහැ පින්නතුනි. එතකොට අපි මේ ඇත්තටම පින්නතුනි අපි මේ ශරීරයට ආදරය කියලා හිතුවට ඇත්තටම අපි ආදරය කරලා තියෙන මොකටද? අපි ආදරය කරලා තියෙන්නේ ඒ කෙනෙක්ගේ චර්යාවත් එක්ක තියෙන ඒ පුද්ගලයා පිළිබඳව අපි හිතාගෙන ඉන්න තමන්ගේම සිතුවිලි ටිකකට තමයි තමයි ආසා කරලා තියෙන්නේ. වෙන දෙයකට නෙවෙයි. දැන් බලන්න ඔබ කණ්ණාඩි ඉස්සරහට ගියොතින් කණ්ණාඩි ඉස්සරහා පේන රූපේ ඔබට පේන්නේ ඔබේම රූපයයි කියලා නේද? ඒ වගේම ඔබේ පින්තූරයක් ෆොටෝ එකක් තිබ්බොත් ඔබේ ෆොටෝ එකක් තියාගෙන මගේ මේ කියලා. ඒ ෆොටෝ එකට කවුරු හරි ගැහුවොත් හරි ඒ ෆොටෝ එක කවුරු හරි බිම දාලා පොඩි කරොත් මොකද වෙන්නේ? හරි දුකයිනේ. ඔබටම ගැහුවා වගේ හිතෙන්නේ. ඒ වගේම ඔබේ කටහඬ රෙකෝඩ් කළා ඔබ මහනවා. ඔබට එතකොට හිතෙනා මේ රෙකෝඩර් ඉන්නේ මම කියලා. පින්තූරේ දකින්නකොට මේ පින්තූරේ මං ඉන්නවා කියලා හිතෙන්නේ. ඔබම අතීතයේ කරපු දියක් වීඩියෝ කරලා ඒක පෙන්නකොට ඒකෙත් ඔබ ඉන්නවා කියලා ඔබ හිතෙන්නේ. කණ්ණාඩි ඉස්සරහට ගියාම එතනත් ඔබ ඉන්නවා කියලා හිතෙන්නේ. ඔබේ අතපය දිහා බලනකොට ආමේත් මමයි කියලා හිතන් ඉන්නේ. ඇත්තටම මේ කවුද ඇත්තටම ඔබ වෙලා තියෙන්නේ? අර කටහඬද? අර වීඩියෝ එකද? අර ෆොටෝ එකද? මේ කණ්ණාඩියේ තියෙන පින්තූරේද නැත්නම් මේකද? ඇත්තටම තමන් කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද පින්තුනේ? තමන්ගේ මේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමන්ම නිර්මාණය කරගත්තු සිතුවිලි ටිකටයි මේ තමන් කියලා හිතාගෙන ඉන්නේ. තමන්ගේ අම්මා කියලා ගත්තත්, දරුවෝ කියලා ගත්තත් ඒකත් එහෙමයි. මේ හැම දෙයකින්ම අපි ඇත්තටම කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ භෞතික දේකට නෙවෙයි. ඒ භෞතික රූපය, ක්‍රියාකාරීත්වය, කටහඬ ආදී දේවල් ටික මිශ්‍ර වෙලා ඒ නිර්මාණ වෙච්ච තමන්ගෙම සිතුවිලි ටිකකට තමයි තමන් මේ ආසකරගෙන. තමන් කෙනෙක් ගැන සීකරනකොට තමන්ගේ මිය යම් තාත්ත වෙන්න පුළුවන්, ආචිසිය වෙන්න පුළුවන්, තමන්ගේ ස්වාමි පුරුෂය වෙන්න පුළුවන්, බහරයාව, දරුවා කෙනෙක් ගැන සීකරනකොට ඇත්තටම මොකද්ද ඔබ සීකරන්නේ? ඒ ඇත්තම පුද්ගලයාද? ඇත්තම පුද්ගලයා නෙමෙයි පිළිතුරු. ඒ පුද්ගලයා පිළිබඳව ඔබ හිතන් ඉන්න ආකාරයට මේ මොහොතේ ඔබට එන සිතුවිලි ටිකක් තමයි ඔබ සීකරන්නේ. ඒ ටිකක් හිතන්නේ ඔබ දිගට ඉස්සරම තියේ කියලා. ඔබ ඒ තැනස්ථාගේ හොඳ ගති ගුණයක් හිතනකොට සතුටුයි දැන්. ඒ මොහොතේම තව ටිකකින් යාගේ අඩුපාඩුවක් මතක් වෙනවා. එතකොට කේන්ද්‍රිත යනවා යාගන්නේ. ඊට පස්සේ හිතනවා අනේ යා දැන් ලෙඩ වෙලා ඉන්න ලොකුම අසනීපයක් හැදෙන්න ඉන්නේ කියලා. එතකොට අනුකම්පාවක් ඇති වෙනවා. යා ගැන හිතනවා අනේ මගේ ඊටම ගත්තනේ අහවලා අයියා හරි මල්ලි හරි. ඊට පස්සේ තව කේන්ද්‍රියුත් ඇති වෙනවා. පින්නතුනේ බලන්න මේ එකම කෙනා ගැන ඒ මොහොතේදී ඇති වෙන වෙනස්කම්. සිතුවිල්ලවත් ඒ තැනැත්තා ගැන තියෙන සිතුවිලි දාමේවත් එක දිගට ස්ථිරවම මේ හිසේ හෝ මොලේ තැම්පත් වෙලා නැහැ. මේ හේතු බල දහම අනුව ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන. ඉතින් පින්නතුනේ ඇත්තටම අපි ජීවිත කාලයේ ඔබ යමකට ආශා කරලා තියෙනවා නම් ආසා කළ දින මොකටද? ඔබේම සිතුවිලි ටිකට ආසා කළ තියෙන. ඔබ ද්වේෂ කළ දින නම් ද්වේෂ කළ දින කාටද? ඔබේම සිතුවිලි ටිකට. ඔබ රාගය ඇති කරගෙන දින නම් ඇති කරගෙන දින කාටද? ඔබේම සිතුවිලි ටිකට. ඔබ ඊර්ෂ්‍යා කළ දින නම් ඊර්ෂ්‍යා කළ දින කාටද? ඔබේම සිතුවිලි ටිකට පිළිතුරුනි. බලන්න අපි කොයිතරම් ලෝකයේ මුලා වෙලාද ඉන්නේ. ඉතින් මේ සත්‍ය අපට පෙන්වන දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ පිටින් අපි මේක එහෙම පෙන්වන්න නොදුන්නා නම් අපි මහා අන්ධකාරයකින් අපි මේ වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දැඩි අන්ධකාරය තියෙන ස්ථානයක් තියෙනවා. ඒවට කියනවා අන්තරීක්ෂ කියලා. අන්තරීක්ෂ කියලා කියන්නේ සමහර ග්‍රහලෝක තියෙනවා මේ විශ්වේ. තවත් ග්‍රහලෝක වලට වැහිලා හිරු එළිය කෙලෙම වදින්නේ නැහැ ඒවට. හිරුවෙලියට ආවරණ වෙලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම ග්‍රහලෝක අන්ධකාරය තියෙනවා. සමහර අය දැන් මෙහෙ හිතාගෙන ඉන්නවා මේ වගේ අන්ධකාර ග්‍රහලෝකවල සත්‍යයක් නැහැ කියලා නේද? විද්‍යාඥයෝ කියන්නේ සූර්යාලෝකයේ නැති තැන්වල ගස්කොළන් නැහැ. ගස්කොළන් නැති තැන්වල වතුරක් නැහැ. වතුර නැති තැන්වල ජීවීන් නැහැ කියලා නේද? ඒ විද්‍යාඥයෝ කියන්නේ. නමුත් වෙනතන බුදුහාර දේශනා කරන්නේ මෙවැනි අන්ධකාර ග්‍රහලෝකවල සත්‍ය විපදිනවා කියලා. ඒ විද්‍යාඥයෝ උපකරණ වලට අහුවෙන්නේ නැහැ. ඒත් අන්ධකාරවල සත්‍ය විපදිනවා. විපදින්නේ අන්ධකාරයේ, ජීවත් වෙන්නේ අන්ධකාරයේ, මරණයට පස්සේනේ අන්ධකාරයේ කියලා. අන්න ඒ තැන් තමයි වෙනතන ලෝකේ දැඩිවම අන්ධකාරයේ තියෙන ස්ථාන. බුදුහාර සඳහන් කරනවා අන්නේ අන්තරීක්ෂ ග්‍රහලෝකයටත් වඩා අන්ධකාර තියෙන ස්ථානයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතින අවිද්‍යාව නැවති අන්ධකාරය. ඇත් දෙකක් තිබුණත් මේ බොහොම ලයිට් ස්ථාන හිටියත් ඇත්තටම අපේ ජීවිතේ සිදුවන යථාර්ථය අපි දන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අර අන්තරීක්ෂ නිරේ ඉන්න ඇයටත් වඩා දැඩි අන්ධකාරයක ඉන්නේ කියලා. මෙන්න මේ අන්ධකාරයෙන් අපව මුදවන්නයි ලෝකයට පහළ වෙන ප්‍රඥා ලෝකයක් සූර්යා ලෝකයක් බඳු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට මේ ආලෝකය ලබා දෙන්නේ. පින් පේනතුන මේ ආලෝකය ලැබෙන්න ලැබෙන්න අපේ හිතේ තියෙන අවිද්‍යාව දුරු වෙනට ඕන. අවිද්‍යාව දුරු වෙච්ච පමණට රාග ද්වේෂ දෙක දුරු වෙනවා. රාග ද්වේෂ දෙක මෝහයන් සමග දුරු වෙච්ච පමණටයි පින්නතුනේ අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඉතින් මෙන්න මේ මාතේදී පින්නතුනේ මේ ශරීරය අවබෝධ කර ගැනීමත් ප්‍රධාන කරුණක් බවට පත් වෙනවා. අන්නේ ශරීරය අවබෝධ කරගන්න යන ගමනේදී එක මූලික මට්ටමේ පියවරක් තමයි පටිකුල මනසකාරය කියලා කියන්නේ. පටිකුල මනසකාරය, ධාතු මනසකාරය, ආනාපාන සතිය, ඉරියාපත, නවසීවතික, සම්පජඤ්ඤය මේ වගේ කමඨයන් හයක් ගැන මහා සතිපට්ඨාන සූත්‍රයේ කායන පස්සනා කොටස ඇතුළත් වෙලා තියෙනවා. කොටස් හයක් තියෙනවා. එයින් එකක් තමයි පටිකුල මනසකාරය කියලා කියන්නේ. ඉතින් මේ ශරීරයේ තියෙන කොටස් ටික කොටස් කීයකට බෙදලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ කොටස් 32කට බෙදලා තියෙනවා. කෙස්, ලොම්, නිය, දන් සමාධිය වශයෙන්. මේ කායන පස්සනයි මේ අසුබන්නයි එකද? කායන පස්සනාව කොටස් 6කට බෙදලා තියෙනවා. එයින් එකක් තමයි මේ පටිකුල මනසකාරය කියලා කියන්නේ. සතර සතිපට්ඨානය, කායන පස්සනා, වේදන පස්සනා, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා හතරක් තියෙනවනේ. ඒ හතරෙන් කායනුපස්සනාවට කොටස් හයක් ඇතුළත් වෙනවා. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, පටිකුල මනසිකාරය, ධාතු මනසිකාරය ඊළඟට නව සීවදික කියලා. එතකොට මෙතෙන්දී අපි සතර කමඨහන් අතුරින් ප්‍රොටෙක්ටිව් මෙඩිටේෂන්ස් වලින් එකක් විදියට අසුභය නැත්නම් පටිකුල මනසිකාරය පාවිච්චි කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රාගස්ස පහනාය අසුභා භාවේ සම්බා කියලා. රාගය දුරු කරන්නට මේ අසුභ භාවනාව නැත්නම් පටිකුල මනසිකාරය වඩන්න කියලා. ඉතින් තමන්ගේම ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම, ඇට, ඇට මෙදුළු ආදී වශයෙන් මුත්‍රා ආදී මේ කොටස් ගැන අපි එකිනෙක නුවණින් මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් මේ ශරීරයේ ස්වභාවය අපි තේරුම් ගන්න මොකද වෙන්නේ? මේ ශරීරයට තියෙන ඇල්ම දුරු වෙනවා, රාගය දුරු වෙනවා. ඒ වගේම තමන් ඇතුළු ගන්න අනිත්‍යයේ ශරීරයක් දුටු අවස්ථාවේදී රාගයක් ඇති වෙන අවස්ථාවකදී තමන් මේක ඇප්ලයි කරලා බලන්න. මේ පිට දිහා බලනකොට තමයි අපිට මේ රාගයක් ඇති වෙන්නේ. අපි දක්ෂ වෙන්නට ඕන ඒක දකිනකොට මේ ඇතුළේ තියෙන කොටස් ටිකත් එක්කම බලනකොට අපිට මේ රාගය දුරු කරගන්න පුළුවන්. රාගය තමයි අපිට බොහෝ විට අපේ කෙලෙස් ඇති වෙන එක හේතුවක් වෙන්නේ දේශය වගේම. ඉතින් මේ හැම දෙයකින්ම අපේ හිතේ ලක්ෂණ නැති වෙලා හිතට පීඩා ඇති වෙන අවස්ථා කෙලෙස් කියලා කියන්නේ. ඉතින් කෙලෙස් වලින් මිදෙච්ච පමණට පිනතනේ අපිට පුද්ගලයන් එක්ක ඉතාම සරලව සැහැල්ලුවෙන් ආශ්‍රය කරන්න පුළුවන්. අපේ සහෝදර සහෝදරයන් වගේ, අපේ දෙමව්පිය වගේ, අපේ දරුවෝ වගේ අපට අනිත්‍යය ඉතාම අවංකව ඉතාම බුද්ධිමත්ව මෛත්‍රියෙන් අපට ආශ්‍රය කරන්න පුළුවන් මේ යථාර්ථය අපි තේරුම් ගත්ත ප්‍රමාණයට. ඒ නිසායි අපි මේ භාවනා කමඨාන් ටිකෙන් ටික වඩන්නට ඕනේ. හොඳයි පින්නතින අපි දැන් ටික වේලාවක් මේ පටිකෝල මනසිකාරය භාවිත කරමු. මේ කරන්නේ ජීවිතය ගැන අසුභව හිතන්න නෙවෙයි පින්නතුනේ, ජීවිතය යථාර්ථයේ හිතලා අපිට කෙලෙස් වලින් අපේ හිත මුදවලා අපේ හිතට නැකවරණයක් දෙන්නයි මේ හැම දෙයක්ම කරන්නේ. ඒ දේවලින් බුදුහාමුදුරුවෝ අපටින් අපේක්ෂා කරේ ඒකයි. අපි කෙරේ කරුණාවෙන් බොහොම කරුණාවන්ත අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙන් දෙස බලනා වගේ දුක් විඳින ලෝක සත්‍යය කෙරෙහි අපරිමිත කරුණාවෙන් අප කෙරේ බලලා බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ බුදු පියාණන් කියලා, බුදු මෑණියන් කියලා. ඉතින් එවැනි උත්තමයන් වහන්සේ කෙනෙක් අප වෙත මහා කරුණාවෙන් මේ ධම්මග දේශනා කළේ අපේ යහපත සඳහා. අපේ මානසික නිරෝගීතාවය සඳහා. ඉතින් අපි උන්වහන්සේට ගරු කිරීමක් වශයෙන් අපේ මානසික පීඩා දුරු කිරීම සඳහා අපි දැන් ටික වේලාවක් අසුභ භාවනාව වඩමු. Now here we are going to contemplate on the impurity of body parts. That is one of the meditation techniques in Buddhism. And here we contemplate the body parts as they are. And all body is divided into 32 parts according to Buddhism, such as hair, teeth, skin hair, nail, like that. Now we are going to contemplate on one by one. By contemplating on the body parts, the purpose of practicing asubha bhavana is to reduce lust from our mind. Okay, please relax your body and contemplate on your body parts one by one. My body consists with 32 parts. Kesa, hair, loma, skin hair, naka, nails, danta, teeth, tacho, skin. Kesa, loma, naka, danta, tacho, mansam, naharu, naharel, atti, atta, attiminja, attamidulu, vakkan, vakugadu, penahalu, papasam. හදයන් හදවත ශරීරයේ පිහිටි මේ දේවල් පිහිටි ස්ථාන වශයෙන් අසුබයි, වර්ණයේ වශයෙන්, ගන්ධයේ වශයෙන් මේ අසුබ දේවල්. මේවා මාගේ ආහාර නිර්මාණය වන, ඒ වගේම කර්මයෙන් නිර්මාණය වෙච්ච දේවල්. ඒ ආහාර නැතිවීම සමගම මේවා නිරුද්ධ වෙලා යනවා. මේ අසුභ ස්වභාවයන් සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, මේ දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. Kesa, loma, naka, danta, tacho, mansam, naharu, atti, atti minja, etamidulu, vakkam, hadayam, hadavata. මෙයාගේ කොටස්. ඒ වගේම මල මුත්‍ර, සෙම් සොටු, පිට සෙම්, මල පහ ආදී මේ කොටස් සංයුක්ත මේ ශරීරය. එම කොටස් වර්ණ වශයෙන් තිහි ස්ථාන වශයෙන් ගන්ධය වශයෙන් බොහොම සුබ දේවල්. ආහාරයෙන් නිර්මාණය වුණු කර්මයෙන් පවතිනා වූ සිත නිසා ජීවය ලැබෙන මේ කොටස් හැම මොහොතක් පාසාම වෙනස් වෙමින් තියෙනවා. මේ දේවල් මා දැන් පාවිච්චි කරලා පරිහරණය කරලා මේවා මොහොතක් පාසා ශරීරයෙන් අයින් වෙන දේවල්. ඊටාම තාවකාලිකව ශරීරයට ගැට ගැහිලා තියෙන මේ දේවල් බීටින් විට ශරීරයෙන් ඉවත් වෙලා ඊටාම දුර්වර්ණ අසුබ ස්වභාවයට පත් වෙනවා. මේ කිසිවත් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. මගේ ශරීරයේ මේ වෙන කොටස් වලින් නිර්මාණය වෙලා තියෙන වගේමයි මායසුරු කරන මගේ යහළු මිත්‍ර හිතවන්ත ආදීන්ගේ ශරීරස් මේ විදියටම නිර්මාණය වෙලායි තියෙන්නේ. මේ කිසිවක් කෙරෙහි ඇලෙන්න දෙයක් නැහැ. මේ හැමදේම අසුභ ස්වභාවයුක්තයි. ඒවා සත්‍යයකට පුද්ගලයකට අයිති දේවල් නෙවෙයි. ඒවා ආහාරයෙන් සකස් වෙච්ච, ඒ වගේම කර්මයෙන් පෝෂණය වෙන, මනස නිසා පවතින ඉතාම තාවකාලික ස්වභාවයන්. මගේ ශරීරයේ තියෙන මේ කෙස්ලොම් ආදී මේ දේවල් මම හොඳට නුවණින් දකිනවා. ඒ දේවල් වල තියෙන පිළිකුල් බව, අසාරවත් බව, මගේ නොවන බව මා ඉතාම නුවණින් සිහිපත් කරනවා. මා ඇසුරු කරන අන්නගේ ශරීරවල තියෙන මේ යථාර්ථය හැකි හැම අවස්ථාවකදීම මා නුවණින් සිහි අපේ ජීවිතවලට අනිවාර්යයෙන්ම සිදුවන ඍණමක් තමයි මරණය කියලා කියන්නේ. මේ මරණේ ආකාර කිහිපයකින් වෙනවා. එකක් තමයි ක්ෂණික මරණ කියලා. හැම මොහොතේම අපේ හිත නිරුද්ධ වීමත් සමගම මරණයකට ලක් වෙනවා. ඒකට කියන්නේ ක්ෂණික මරණ කියලා. ඒ වගේම අපිට ජීවිත උපච්ඡේද මරණ විදියට අපේ ශාරීරිය සම්පූර්ණයම තමන්ට අහිමි වීම වශයෙන් සිදුවන මරණය අන්නේ උපච්ඡේදක මරණයයි ජීවිත පරිච්ඡේද මරණයයි අපි සාමාන්‍ය ජීවත් කරන්නේ. ඉතින් අපේ ජීවිතය උපතේ පටන් හරියට ඔබ දැකලා තිබ්බ බිම්මල් හැදෙනකොට බිම්මල උඩ පොඩි පස් ටිකක් තියෙනවා. බිම්මල හටගන්නේම පස් ටිකක් එක්ක. ඒ වගේ තමයි අපේ ශරීරය මේ රෝගෙට බිහිවීමත් එක්කම අපි මරණ උරුම කරගෙන ඉන්නේ. සාමාන්‍ය ශ්‍රී ලංකාවේදී නම් උපන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයක් තියෙනවනේ. ඒක තැනීම තමයි ඔක්කොම ටික කරන්නේ. ඒ ඉදන් පතන හදලා තියෙන්නේ නම, දිනය, වෙලාව, හේතුව කියලා ඒකේ පුරවල දෙන එකයි කරන්නේ. අපිට කෙනෙක් ඉපදුනහම උපන්න සාතික වගේම අනිත් සාතික දෙකක් එතන තියෙනවා. විවාහ නෝට් එකක් පුරවල දෙනවා. ඊපස්සේ මිය ගියාට පස්සේ ඥාතින් කියලා කිව්වට පස්සේ අනිත් සාතිකෙත් හම්බ වෙනවා. ඉතින් පේනතුනේ උපන්න සාතිකයත් එක්ක අපි වාහ සාතික එකතු කරගන්න මේ ලෝකේ මරණ සාතිකයත් සමග ඒ සියලුම සාතික අවලංගු වෙනවා. ඉතින් මේක තමයි ජීවිතය අර්ථය. නමුත් මේ ජීවිතේ වටින දෙයක් ඒ ජීවිත කාලය අපට වාස් වැඩ බල කරගන්න පුළුවන්, පින්දහම් කරගන්න පුළුවන්, ලෝකෙට යහපත කරන්න පුළුවන්. මේ වෙන සම්බුද්ධෝත්පාද කාලෙකින් අපේ ජීවිතේ රූපරිම වටිනාකම ලබා දෙන්න පුළුවන්. අපි හරියට මරණය සීකරෝනි. සමහර හිතනවා මරණ ගැන සීකිනීම අසුභවාදී බව, ජීවිතේ කම්මැලි වෙන අකර්මණ්‍ය වෙන හේතුවක් කියලා. නමුත් වෙනතන එහෙම හිතන්නේ නැහැ. ලෝකෙට වැඩ කරපු බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මෑත කාලේ ලෝකෙට සුවිශාල දායාදයන් කරපු ස්ටීවන් හොබ්ස් වැනි අය වැඩිපුරම මරණය සීකලා තියෙනවා. හොඳට ඉගෙන ගත්තා උපාධි 7 8 උපාධි 9 ගත්ත සමහර අය අපි දැකලා තියෙනවා. ජීවිතේ වැඩිපුරම කරන භාවනාව මරණානුස්සතිය. එනිසා මරණානුස්සතිය සිහිපත් කිරීම ජීවිතයේ අලස බව ඇති කරන හේතුවක් නෙවෙයි. ජීවිතයේ අප්‍රමාදී බව ඇති කරලා ජීවිතේ වඩාත්ම ඵලයක් ප්‍රයෝජනයක් ගන්නට, ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ටික ගන්නට උනන්දු ඇති කරනවා මරණානුස්සතිය වඩන කෙනා. එනිසා පින්වතුනි ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා දවසට විනාඩියක් හරි සිහිපත් කරන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළේ අබින්නන් පච්චේ කිතබ්බන් කියලා. මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නන් පච්චේ කිතබ්බන් කියලා. තමන් මැරෙන කෙනෙක් බව නිතර සිහි කරන්න, මරණේ නොයෙක්මක කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න කියලා. තමන් විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්, තමන්ගේ දරුවෝ වෙන්න පුළුවන්, මොනබුරු මිනිබිරිය වෙන්න පුළුවන්, තමන්ට කලින් ජීවිතවලින් සමගන්න පුළුවන්. මේ දුණාට පස්සේ හිතන්න එපා මං තුන් හිතකින්වත් හිතුවේ නැහැ කියලා කියන්න එපා ඈ. මේ දුණාට පස්සේ හිතුවට වැඩක් නැහැ. බුදුහාර දේශනා කරලා තියෙන්නේ කලින් මේව හිතලා තියන්න කියලා. ඔබ කල්පනා කරලා බලන්න ඔබේ ළඟම ඔබ කැමැතිම ඥාතිවරේ හිතවතේ මිය ගිහිල්ලා ඔබේ ඉදිරි පිටේ මරණය තියෙනවා කියලා මොහොතකට හරි හිතින් මෙනෙහි කළ බලන්න. එවැනි අවස්ථාවක් ආවොතින් ඔබේකට මුණ දෙන කලින් සූදානම් වෙලා ඉන්න කියලා බලන්න. පින්නතුනේ කලින් අපි මානසික වේසඳා සූදානම් වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා අපි විටින් විට මෙනෙහි කරන්න ඕන. ඒ තුලින්ම ලොකු කුසලයක් වැඩෙනවා. ඒ මරණ සතියම පින්නතුනේ හිත සමාධිමත් කරන භාවනාවකුත් වෙනවා. ඒකම විදර්ශනාට උපකාරී කරගන්නත් අපට පුළුවන්. ඉතින් බුදුහාමර මේ හැම කාරණයකින්ම අපට ජීවිතයේ උපරිම වාසි ටික ලබා දීලා කුසලයේ දිනු කරලා ජීවිතයේ ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මිකයෙන් හැම පැත්තෙම අපව සන්නද්ධ කරන්නට අපිව පෝෂණය කරන්නට උන්වහන්සේගේ සාරාංශ කල්පලක්ෂයක අධ්‍යක්ෂයෙන් අපට ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් ඒ ඉදිරිපත් කරපු දේ තමයි ධර්මය කියලා කියන්නේ. අන්නේ ධර්මය තමයි පින්නතුනි ස්වාමීන් වහන්සේලා ආර්ය මහා සංඝ රත්නයේ වසර 2600ක් රැගෙන ආ නියුතුම් ධහම. ඉතින් ඒ ධහම තුල තියෙන තවත් සුවිශේෂී භාවනාවක් තමයි මරණ අනුසතිය කියලා කියන අපි විනාඩි දෙකක් මරණ සතිය සිහිපත් කරමු පින්නතුනි. Now we are going to contemplate on death. Marana anusati is one of the meditation techniques that Buddha has explained. It helps us to concentrate our mind and also it helps us to develop our vigilance, appamadi bhava. Jivitam aniyatam maranam niyatam jivitaya aniyatai maranaya niyatai ජීවිතය අනියතයි මරණය නියතයි වදකය කුමා පසුපස අඹා එන්නාසේ හැම මොහොතකම මරණය මා වෙත සමීපවන්නේය ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි උදෑසන තනපත අගරැඳි හිනිදිය හිරු එළිය සමගින් වියලී යන්නාසේ. මේ ජීවිතය වහා නැති යන සුළුය. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. ජීවිතය අනියතයි, මරණය නියතයි. Life is uncertain, death is certain. Life is uncertain, death is certain. Life is uncertain, death is certain. Sadhu, sadhu, sadhu.